හැමදෙනාටම දිරුවන් සරණයි. අදත් අපි සතියේ ඉරිදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට එකතු වෙමු. අද 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා. ඉතින් අද දවසේදී අපි හැමදාමත් මෙන්ම සත්‍යත්වමා සම්බන්ධ කරගෙන අපිට දේශනාවක් කියන සූත්‍ර දේශනාවක් පහදා දෙනවා. ඒ අනුව අපිට පුළුවන් සාකච්ඡාවකට ලැබෙන්න. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වමට ආරාධනා කරනවා අපිට අද දවසේදී ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කර දෙන්න සත්‍යත්වමානේ. ඉන් අනතුරු අපි සාකච්ඡාවකට යමු. තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට අපේ වන්දනීය වූ ගෞරවනීය වූ ශාස්ත්‍රුන් වහන්සේට අපි කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. අද සූත්‍ර දේශනාව ආපායික සූත්‍රයේ ඉතිවිතක පාළී තියෙන්නේ. මේ ඉරිදා සාකච්ඡාවට වැඩිපුර සම්බන්ධ නොවන ඇත්තන්ට සමහර විට ගැටළු හිතෙන්නේ ඉඩ තියෙනවා. ඒ මොනොත් එහෙම ඉගෙන කියන්න අපි තථාගතයන් වහන්සේ ගැන බැතිසිතින් ධර්මයෙන්ම තේරුම් ගන්නටයි භාෂාව වෙනස් විදිහකට උච්චාරණය කළ හැසිරෙව්වත් අපි උත්සාහ ගන්නේ පංච උපාදානස්කන්ධ තේරුම් ගන්නට. ඒ සූත්‍රයේ දේශනාවට එන්න කලින් හැමදාම කල්යාණ මිත්‍රයෙකු ලෙසින් පමණක් කියන ටිකක් තියෙනවා. මේ සූත්‍ර දේශනය බොහොම රෝ විදිහට කතා කරන්නට සිද්ධ වෙන සමහර ඒවා එහෙම නොසිතන්න උත්සාහ ගන්නට ඕන. පැති තුනකින් කතා කරන්න පුළුවන් මේ සූත්‍රය. එකක් තමයි දැන් මේ භෞතික ජීව විද්‍යාත්මක වශයෙන් කතා කරන්න පුළුවන්. කාම ලෝකේ රූප රූප වශයෙන් ධර්මානුකූලව කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා ඒක මන් දන්න මිස්ටීරියස් දෙයකුත් ආකාශමිකව ඒ පැත්තට ඇදෙන ගතියක් ඒවි. ඒ නිසා කල්පනාවෙන් එහෙම කන්දෙන්ට මානසින් පිට යන්න උත්සාහ ගන්නට මනස විශ්වාස කරන්න එපා. අපි මනස විශ්වාස කරන වැඩි අපේ මේ නිසා ඒ මනස කියන එක පාවිච්චි නොකර ඉන් ඔබට යන්න උත්සාහ ගමු. ආපායික සූත්‍රය තියෙනවා. මේකේ කොට සූත්‍ර දෙකක් සම්බන්ධ කරගන්න පිළිවන්. හොඳද? අත කුද්දකනිකායේ ඉතිවිතක පාළී තියෙන සූත්‍රයේ කතා කරමු ඉස්සර වෙලා. උත්තං හි ඒතම් භගවතා බුද්ධබරහතාති මේ සුතං. මා විසින් අසනල් තියෙනවා තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයකුත් කිව්වා කියලා. දේමේ භික්ඛවේ ආපායිකා නේරේකා ඉදමප්පහාය. ඔය ඉදමප්පහාය කියන වචනේ වැදගත් නෝ බොහොම. මං තේරුම කියන්නම් භික්ෂුවරුනි, මේ දේ අත් නොහැරියොත් මෙන්න මේකෙන් ඉවත් නුනොත් කාගේ හරි මයික්‍රෝෆෝන් එකක් ඕන නැනෝ ඒක ඔෆ් කර ගන්න උඩට හම් කන් දෙන්න නැත්නම් මේ ගැන වැරදි අදහසින් දිට තිනවා. මේ මතය මේ ක්‍රියාකලාපයත් නොහැරියොත් ඒ ඇත්තෝ වඩා පරිහානියට යනවා. මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ගිලිහිලා තිරස්චීනත් ප්‍රේතත් අසුරත්නමේ ඊටත් පල්ලෑ යනවා. කතමේ දේ කද්ද දෙක පුංචිවට හිතන්න එපා. යෝජ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ. අපි මෙතෙන්දි මුලින්ම ගාමු අපි මේක සූත්‍රයේ නිසා බ්‍රහ්මචාරී කියලා කියන්නේ මෙතන අබ්‍රහ්මචාරී ඒ කියන්නේ බඹසර වසන්නේ ඒ කියන්නේ ලිංගික ජීවිතෙන් ඈත් වෙලා නැහැ. Brahmachari patinyo e unata man ehema nevei kiyala loketa pratijna denwa visheshayen loken udaw gannata samadhi eke palawini ek dan metana api samadhi vidya anukoola visna danda yanna ehema unoth ehema oyet okkoma athara man yanawa nisa hamathissema dharmaya genai ඔබ ගැනයි ඔබේ ශ්‍රද්ධාව ගැනයි ප්‍රමණක් විශ්වාසය තියන්න. දෙවෙනි එක යෝච පරිපූර්ණ පරිසුද්ධම් බ්‍රහ්මචර්යං තරන්තං අමූලකේන අබ්‍රහ්මචර්යකේන චර්යේන අනුද්ධන්සේති. එකක් පළවෙනි එක අපි දන්නවා අපි කිව්වේ මෙහෙම තමන් ඉන්නේ නැහැ ඒ බ්‍රහ්මචාරි තත්ත්වයේ. නමුත් බ්‍රහ්මචාරි කියන්නේ උතුම් ලෙසම විශාල මේ පැවිදි තත්ත්වයක් සහිතව පැවිදි කෙනෙකුට මම මේ බෞද්ධ කියලා කියන්නේ නැහැ. කොහොම හරි ගිහි ජීවිතේ නෙවෙයි, ලේ පර්සන් කෙනෙක් නෙවෙයි, ක්ලර්ජි කොටසට අයිති කියලා එක්කෙනෙක් කියනවා. අනිත් තව එක්කෙනෙක් ක්ලර්ජි නොවන කෙනෙක් සමහර විට නැත්තම් ක්ලර්ජි වෙන්නත් පුළුවන්. පූජ්‍ය පක්ෂේ වෙන්න පුළුවන්. එයත් කියනවා එයා මෙහෙම නෙවෙයි, පිරිසිදු බ්‍රහ්මචාරී කෙනෙකුගේ තත්ත්වේ දුර්වල කරන්නටත් එයා කියන දේ විනාශ කරන්නටත් එයා බ්‍රහ්මචාරී නෙවෙයි කියලා අනුද්ධන්සේති කියන වචනේ තේරුම දුර්වල කරනවා, නැත්නම් විනාශ කරනවා. તો දෙන්න ඉමේකෝ භික්ඛවේ දේ ආපායික නේරයික ඉදම පහය. ඔයක අයින් කරගත්තේ නැත්නම් ඒ කියන්නේ අර උජුපටිපන්න වුණේ නැත්නම් උජු සූජුනේ නැත්නම් ඒ වගේම අභූතව අභූත කියලා කියන්නේ නොසිදු වෙච්ච දෙයක් සිදු වුණායි කියලා කියනවා නම් ඒ දෙන්න අනිවාර්යෙන් තිරිසන් ලෝකයක් ප්‍රේත ලෝකයක් අසුර ලෝකයක් පහු කරගෙන ගිහිල්ලත් භයානක තත්ත්වයකට පත් වෙනවා. එහෙම ඒතමත්තම් භගවා ඕච භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා. එතෙන්දි මෙහෙමත් ඒ සංඝාහිගතුන් වහන්සලා වෙන්දේ එහෙම කියනවා. තථාගත ධර්මෙත් තියෙනවා මේක වෙන තැන්වල. අභූතවාදී නිරයන් උපේති. සිදු නොවෙච්ච දෙයක් සිදු වුණා කියලා ප්‍රකාශ කරනවා නම් එයා නිරේත පැමිණෙනවා. නිරේකෙන් තාම පල්ලා ජීවේ බාටපත් වෙනවා. යෝචාපි කତ୍වා න කරෝමිති ජාහ. තමන් කළා ඒක මං කෙරේ නැහැ කියලාත් කියනවා. උභෝපි තේපෙච්ච සමාභවන්ති. ඒ දෙන්න මරණයෙන් පස්සේ කොහොමද කම සමාන tattra tama yan nihina kamma manuja para bohoma bala weda tiyena manushyo me maranen pas samana tattwayata yanawa kaasawa kanta bahavo pravidi ves darannan bohoi papa dhamma asanyata papa dharma tiyenawa sanyamayak ne papa papehi kammehi nirayante upajjare e papi etto e papa karma walin aniwaryen etto nire gami tama wanni seyyo ayo gulo bhutto tatto aggisikupamo ratwetcha ginidalu wage peenta tiyena yakada bola යකඩ බෝල ගිලින එක හොඳයි, කෑමට ගන්න එක හොඳයි. යංචේ බුංජයස් දුස්සීලෝ රත්තපින්ඩං අසඤ්ඤතු. සංවරය නැතුව ලෝකයා විසින් සපේන ආහාර පාන භුක්ති විඳිනවාට වඩා. අයම්පි අත්තෝ වුත්තෝ භගවතා ඉතිමේ සුතං බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේකුත් කීවා කියලා මං අහලා තියෙනවා. ඒ තමා මේ ඉති උත්තක පාළි තියෙන. අංගුත්තර නිකායේ තිකනිපාතේ ඒකට එකතු කරන කැලක් තියෙන එක බොහොම හොඳයි. ඒකත් තේරුම් ගන්න. ඔය කරුණක ওই විදිහටම තියෙනවා. දෙවෙනි එක තුන්වෙනි එක ඒ අංගුත්තිනිකා සූත්‍ර යෝචායන් ඒවං වාදී ඒවං දිට්ටි සමහර අය මෙහෙම කියනවා. අර දෙන්න අර කලින් කියපු අබ්‍රහ්මචාරී ඒ වුණාට බ්‍රහ්මචාරී කියලා එලි දක්වනවා. ඒ දෙවෙනි එක්කෙනා සුද්ධ බ්‍රහ්මචාරියාව කියේ දෙන ඇත්තන්ට අමූල කියන කියන්නේ හේතු රහිතව දෝෂයක් නැතුව දොස් කියන එකට දුර්වල කරන්න. තුන්වෙනි එක නත්ති කාමේ දෝසෝති කාමවල වැරද්දක් නැහැ කියලා දෘෂ්ටියක් අරගෙන මතයක් අරගෙන ඒක පතුරු වෙනවා. සෝ තාය කාමේසු පාතබ්බ්‍යතං ආපජ්ජති. ඒකට ගොදුරුන ඊට පස්සේ මේක කළාට කමන්නේ. මේ කාලේ හැටි 2100 වසරේ ඔක නැතුව බෑ. නැත්තම් අපි ඒ කාලේ වගේ සරත් මුගලන් වගේ නේද අපිට මේක සැක ගන්න ඕන. මේ අපි මේ විදිහට ප්‍රචාරය කරන්න ඕන. අපි මේ විදිහට කරන්න ඕන කියලා අපි ශ්‍රේෂ්ඨයක් හදාගෙන කාමයේ වරදක් නැහැ කියලා අර පතාගතයන් වහන්සේ දේශනා කරපු ඒ අන්තරායක ධර්ම අන්තරායක නෙවෙයි කියලා මතයක් ඇති කරගන්නවා. ඒ ඔය අංගුත්තිනිකායේ තිකිනිපාතේ ඒ ආපායක සූත්‍රයක් තියෙන එක තියෙනවා එක කාරණයක් වැඩිපුර. මේක ඩිංගක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. අපි කවුරු ගැනවත් ඇඟිල්ල දික් කළා නෙමෙයි කතා කරන්නේ. අර කියන ඇඟිල්ලක් දික් කරනකොට ඇඟිලි 7-3ක් තමන් පැත්තට හැරෙනවා කියලා. ඒ නිසා එහෙම නැතුව මේ පරිස්සමෙන් කතා කරන්න ඕන. මේකන කලබල වෙන්නත් හොඳ නැහැ. ගිහි පැවිදි වෙනස තේරුම් ගත්තාම හොඳයි. ඉතින් සසර කොමාරි භවයේ සැලසුම් සහගත කරන්න පුළුවන් ගියත්තන්ට වඩා වාසිදායක තත්ත්වයක් වෙන එහෙම් බැලුවම තමම්ම හම්බ කරලා තමම්ම භෝජනේ පරිභෝජනය කරන නිසා මේ ටිකක් කල්ප ධම්මවිච ඇති කරගත්තොත් වඩා වාසිදායක තත්ත්වයක සමහරට තියෙනවා. මේ එන් කියන්නේ ඒ අනිත්‍යයට වැඩි වාසිදායක නෙවෙයි මේ සූත්‍රයට අනුව පමණක් මම මේ කියන්නේ. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යමානේ. හොඳයි අපිට අද දවසේදී අපායක සූත්‍ර දේශනාව දෙකක් සම්බන්ධ කරගෙන අපිට අදහස් දේශනාවන් පැහැදිලි කරුණා. අපිට පුළුවන් කතා කරන්න විශේෂයෙන්ම සතිත්ත මතක් කරා වගේ කිසිම පිරිසකට ස්වාමීන් වහන්සේලාට හෝ ධර්මයේ දේශනා කරන්න කතා බහ කරන්න ගිහි අයට හෝ කාටවත් ඇඟිලි දික් නොකර අපි කෙනෙක්ට තම තමන්ගේම හිත දිහා බලමින් තමන්ට ප්‍රයෝජනක් වෙන ආකාරයට අපි අදහස් ප්‍රශ්න වලින් එකතු වෙමු. සූත්‍ර දේශනාව මම හිතනවා අපි කාටත් ප්‍රයෝජනවත් නිසා මම ගෞරවයෙන් කැමති චිත්‍රා මහත්මියට යොමු වෙන්නේ. ඔබතුමීට මේ සූත්‍ර දේශනාව සම්බන්ධ කිසිම අදහසක් තියෙනවා නම් ඒ හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තියෙනවා සම්ම. සිරුන් සර්ණේ හැමදාම ඇත්තටම එක දවසකින් සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ ගැන දන්නේ නැත්නම් මේව කලින් සාකච්ඡා වලට සම්බන්ධ කරලා කතා කරනවා කියලා එහෙම උන්නං සමා වෙන්න කියන දේවල් ඒවට යම් කිසි සමානත්වයක් නැහැ කියලා හිතුණොත් නමුත් අද දවසේ සත්‍යචිතමයි අපිට පැහැදිලි කරපු සූත්‍රයේ කරුණු ගැන හිතනකොට එකම එක දෙයයි දැල්ලොත් මහත්මයා හිතට ආවේ මේ ධර්මය හමු වුණා ධර්මය දැක්ක කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් හෝ කියනවා නම් ඒ තමන්ට තමන් හම්බ වුණා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම සත්‍යජිතමායේ පැහැදිලි කරපු කරුණු වලින් වාස්තුරට වැටුනේ මේ ධර්මය හම්බ වුණා කියලා වැරදි විදිහට වටහා ගත්ත කෙනෙකුගේ චරිතයක තියෙන පුළුවන් ලක්ෂණ කියලා හිතෙනවා. නියම විදිහට Tamanට ධර්මය ලැබුණා, ධර්ම අවබෝධය ලැබුණා. ඒ විදිහට තමයි හිතට දැනුනේ. මොකද ඒ Taman එහෙම හරි විදිහට අවබෝධ නොකොට කරන යම්කිසි කතාවක් කියන එක වගේ තමයි හිතෙන්නේ. මොකද Tamanට Taman දැක්කනම් මේ විදිය තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නැහැ කියලා හිතෙනවා. මොකද නියම ධර්ම අවබෝධයක් වුණු කෙනෙක් ඒ විදිහට කතා කරයිද කියන එක තමයි හිතට ආවේ. මම හිතන්නේ සත්‍යජිතුමා තව ටිකක් අපිට ඒක පැහැදිලි කරලා දෙයි. නමුත් එහෙම කියන්න හේතුනේ මොකද මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරනකොට ක්‍රම තුනක් නෙමෙයි, තුන් ආකාරයකින් අපි අවබෝධ දැතේරුම් ගන්නවා කියලා දන්නවනේ. අපි මුලින්ම අහලා දැනගන්නවා, ඒක අපි ඒ දැනගැනීමක් පමණයි. ඊළඟට ඒ දැනගත්ත දේ අපි මනසින් කල්පනා කරනවා, කල්පනා කළ තවදුරටත් ඒ ගැන වැටහීමකට එනවා. ඊට පස්සේ අපි භාවනාමය සුතමය චින්තාමය භාවනාමය කියන භාවනාවකින් ඒ දේ ප්‍රත්‍යක්ෂ වෙනවා Tamanta. ඒ ප්‍රත්‍යක්ෂ නොවුනොත් ඒ වෙන කෙනෙකුට මේ වගේ යම්කිසි මේ විදිහ දෙයක් කියන්න පුළුවන් කියලා තමයි හිතට ආවේ. තෙරුවන් සරණයි. තවදුරටත් අපි සාකච්ඡාවට සම්බන්ධ වෙලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ශ්‍රීමති මහත්මිය, මම ඔබතුමියට යොමුලා දැනගන්න කැමති මේ සුතු දේශනා සම්බන්ධයෙන් ඔබතුමියට කිසියම් යමක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්. තෙරුවන් සරණයි. සත්‍යජිතුමට අප්‍රමාණකින් චිත්‍ර රාජවක්ෂ මහත්මිය එක පැත්තකින් ඊට සම්බන්ධ කරුණු ඉදිරිපත් කරා. මට ආවේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටයි. ඒ මගේ දැනුම් මට්ටම නිසා වෙන්නේ නැති. මට මගේ හිතට ගියේ දලත් මහත්මයා කර්මීයමෙත්ත සූත්‍රේ. ඒ කියන්නේ ශාන්ත පදයට කැමින වසන කැමති කෙනේ මේ ගතිගුණ තියෙන්න ඕනේ කියලා කියනවා. සක්කෝ, උජුච්ච, සූජුච්ච, සුවච්ච, මුදුවනසිමානි ආදී ගතිගුණ 15ක්. එතකොට දැන් බ්‍රහ්මචාරී වෙලා එයා එහෙම නෙමෙයි. බ්‍රහ්මචාරී කෙනෙක් අනිත් බ්‍රහ්මචාරී අයගේ දොස් කියන කෙනා ඊළඟ අබ්‍රහ්මචාරී කෙනෙක් තමන් බ්‍රහ්මචාරී කියලා කියන කොටත් එතනදී ඒ කියන කටයුතු වලින් වෙනස් වැරදි පැත්තකට යනවා කියලා අදහසක් ආවා. ඒ කියන්නේ දැන් සීලය කියලා කිව්වහම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට සීලයවත් එතන නැති කෙනෙකුට නේද ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා හිතුණා. අනිත්‍යයේ වැරදි කියනවා, සිල්වතුන්ගේ වැරදි කියනවා නම් එහෙම නැත්නම් තමන් නැති දෙයක් නැති ಗುಣ අඟවනවා වගේ අදහසක් තමයි මට ආවේ. එතකොට ඒ විදිහට යන කෙනෙකුට ශාන්තපද නමෝ නිර්වාණ මාර්ගයට පැමිණ වසන්න බෑ කියන අදහසක් තමයි මට ආවේ. හැබැයි සත්‍යජිතුමාගේ දේශනාව ඊට වඩා ගැඹුරු තැනකට ගියා. ඒ අයට අනිවාර්යයෙන්ම අර പ്രേත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝක පව කරගෙන ගිහිල්ලා නිරයටපත් වෙන තරම් මේ භයානක සත්‍යයක් එතන තියෙන බවත් තේරුම් ගත්තා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මාත්මිය. මේ ඒ ඔබතුමිය අන්තිමට කියපු කොටස මොන තත්ත්වයකදී නිරයට යොමීම සිදු වෙන්නේ කියන දේ නැවත සරයක් ඔබතුමිය තේරුම් ගත්ත ඉතින් පොඩ්ඩක් මතක් කරන්න අපිට. ඔව්, මම තේරුම් ගත්තේ මෙහෙමයි. ඒ කියන්නේ එක පිරිසක් ඉන්නවා, ඒගොල්ලෝ බ්‍රහ්මචර්ය ජීවිතයක් ගත කරමින් අනිත් අයට දොස් කියනවා, අනිත් අයගේ දොස් කියනවා. එතකොට මෙතනදී බ්‍රහ්මචර්ය ජීවිතයක් කියන වචනේ අපි සිංහලින් පරිවර්තනය කරගෙන මම කතා කරනකොට ඒක ඇත්තටම ඒක මම තේරුම් ගත්තේ ලිංගික ජීවිතයක් ගත කරමින් කාම සම්පත්තියේ යෙදෙන කෙනෙක් විදිහට තමයි බ්‍රහ්මචාරී කියලා. ඒකට අබ්‍රහ්මචාරී කියලා කිව්වේ ඒ වයින් මිදිලා නෑ. බ්‍රහ්මචාරී කියලා කිව්වේ මේ ඒ ලිංගික ජීවිතයෙන් මිදිලා බ්‍රහ්මීන් වගේ වාසය කරන. ඒ කියන්නේ මේ කාම සම්පත්ති වලින් තොරව නික්කම්ම අභ්‍යාසයෙන් ජීවත් වෙන අය. එහෙම නොවන අය අබ්‍රහ්මචාරී. එතකොට අබ්‍රහ්මචාරී කියලා කියන්නේ තමන් බඹසර රකින්නේ නැහැ. එතකොට ඒ අයයි අනිත් එක අනිත් අය තමයි බ්‍රහ්මචාරියයි අනිත් අයගේ දොස් කියනවා. දොස් කිය කියා ඒ කාලය ගත කරනවා. එතකොට ඒ දෙගොල්ල ගැන තමයි කිව්වේ ඒ අය කරන ඒ අකුසල ඉතාම බලවත් බව තමයි මට තේරුනේ. කියන්නේ අපි දන්නවා මේ සතර අපාය කියලා කිව්වම പ്രേත ඉරිසං අසුර නරක කියලා. එතකොට പ്രേතීන්ටත් වඩා අසුරයින්ටත් වඩා මේ පහු කරගෙන ගිහිල්ලා නිවේදපත් වෙන සත්‍යයක් AI කරගන්නවා කියන එක තමයි තේරුනේ. ඒ කියන්නේ සමන් සිල්වත් කියලා ලෝකෙන් උදව් ගන්නවා, උදව් අරගෙන ජීවත් වෙනවා. එතකොට ඒක ජීවිතවෘත්තියක් විදිහට සමන් බ්‍රහ්මචාරී කියලා පෙන්වනවා. ඒතර ඒකත් වැරදි. බ්‍රහ්මචාරියයි දොස් කියන එකත් වැරදි. එතකොට ඒ දෙකම බරපතල පාප කර්ම කියන එක තමයි මට තේරුනේ ඉතලස්සනහත්. ශ්‍රීමති මහත්මිය, එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක වල්පාන්නේ කොහොමද මේ දේශනාවේ? ස්වාමීන් වහන්සේ කෙනෙකුට බලපාන්නේ තර ස්වාමීන් වහන්සේ කෙනෙකුට බලපාන්නේ දැන් පළවෙනි වශයෙන් කිව්වා මේ ඒ කියන්නේ ලෝකයට පෙන්නනවා තමන් සිල්වත් කියලා පෙන්නලා උදව් ගන්න හදනවා. ඒතකොට ලෝකෙන් පින්දපාතේ ලබා ගන්නවා, සිව්පස්සේ ලබා ගන්නවා. එතකොට ඒ විදිහට කරන එක බරපතල පාපයක් කියලා තමයි තේරුනේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඉතින් පිරිසිදු සසුන් බඹසර රකින්නේ නැති කෙනෙක් නම් ඒ වගේ කෙනෙක් ගැන තමයි කියලා තියෙන්නේ කියලා හිතුනේ. කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා බොහොම සුපේශල ශික්ෂාකාමී පිරිසිදු සසුන් බඹසර රකින්න බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් එහෙම නොකරන අර මේ ඒකට කිව්වා මේ අර මොකද්ද කිව්වේ මොක අසාවකන්තක වගේ අදහසක් මේ ඒ වගේ වචනයක් කිව්වා. ඒ වගේ තමන් සිල්වතෙක් පැවිද්දෙක් කියලා පෙන්නන අය ගැනයි මේ කතා කරන්න කියලා තමයි මම කියන්නේ. වික්ෂුන් වහන්සේලා කියලා කිව්වම අපි සලස්සන්නේ උජුපටිපන්න මේ ඒ කියන්නේ සුපටිපන්න, උජුපටිපන්න, සාමිච්චපටිපන්න, ඥායපටිපන්න උන්වහන්සේලාටයි අපි වික්ෂුන් වහන්සේලා කියලා අපි සලස්සන්නේ. ඉතින් ඉන්න ඔබට ගිය අය ඒ කියන්නේ ඒ වගේ ගතිගුණ නැති අය ගැන තමයි මේ කියන්නේ කියලා තමයි හිතන්නේ. අන්දන්නේ ඔබතුමා නෑ නෑ සමහරවිට මේ මම මේ ඔබතුමියට සම්බන්ධ වෙලා කතා කරේ ඒක අදහස් ගොඩාක් හොඳ වැදගත් දේවල් සූත්‍ර දේශනාව තව තවත් තේරුම් ගන්න කාරණා ඉස්මතු වෙච්ච නිසා ඒක බොහොම පිං ඔබතුමිට මම තවදුරටත් ඔබතුමියගෙන් අහලා ඉරුවා සත්‍ය තමයි වෙනවා මේ මෙහෙම හිතන දැන් අපි හිතමු මේ කාමයේ මැදි ගලීගෙන මේ ධර්මයට යොමු නොවිච්ච කෙනෙකුට ඔක හංගන්න දෙයක් නැහැනේ. එයාට හංගන්න දෙයක්වත් නැහැ. මේ බයකුත් නැහැ. වෙන කරන්නෙත් අකුසලේ අකුසල් වැඩ. මේ බ්‍රහ්මචාරිය තමයි ඉන්නේ. ඉතින් ඒක හංගන්න දෙයක්වත් නැහැ. ඉන්නවා. එයාගෙන් ඉතින් එහෙම එකක් කී බොරුවක් කියන්නේ නැහැ. නමුත් අර මේ මාවතට යොමු වෙන්න හදන ගිහියෙක් වේවා. එහෙම නැත්නම් මාවතට යොමු වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකු වේවා. ඉතින් ඒ අය ඒ කාම ඒ සම්පූර්ණයෙන්ම මේ භූමිය නැතර නැති නිසා තාමත් ඒ වැරදි වෙනවා ඇති. නමුත් ඒ අයට හංගන්න සිද්ධ වෙලා තිනවා වගේ නේද? ඒතර ඒ අයට මේ නිරේත යාමට තියෙන මම නිකම් ප්‍රශ්නයක් හිතිත ඒක පැත්තෙන් බලන විදියක් හිතිත මේ අහන්නේ. එතකොට ඒ අයට මේ අවධානම වැඩිද? මොකද ඒ අය වැඩිපුර මේක බොරුවක් කරන්න වෙලා තිනවා වගේ. මම කියන්නේ හරි කියනෝ නෙමෙයි. මම නිකම් මේක සිනාලු එකක් කියන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? ශ්‍රීමති මහත්මිය. ඒක මම හිතන්නේ ඒක ශික්ෂාපද රකින්න කෙනෙක් විදිහට පෙන්නලා උතුම් වූ අග්‍රශ්‍රාවක මහශ්‍රාවකින් වහන්සේලාගේ ಗುಣ පෙන්නලා ඒ මොහාවෙන් තමන්ගේ ජීවිතවෘත්තිය රකගන්නවා කියන එකත් අබ්‍රාහ්මචාරීව පෞල් ජීවිතයක් ගත කරමින් කෙලෙසුන් සහිතව ජීවත් වෙන කෙනෙක්ත් අතර ධර්මයේ අනුව බරපතල පැත්තක් තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ තමන් සිල්වතුන් කියලා පෙන්නලා සිව්පසේ ලබා ගැනීම බරපතල පාපයක් බවයි මගේ හැඟීම. ඒ වගේ ධර්මදේශනාවලත් තියෙන අත්තිරාග සූත්‍රයේ වගේ වේ අර කරුණු 16ක තියෙනවා. තමන්ගේ නැති ಗುಣ අඟවනවා, තියෙන ಗುಣ අනිත් අයගේ ಗುಣ වහනවා. ඒ වගේ දේවල් පාප කර්ම වශයෙන් සඳහන් වෙලා තියෙනකම් කියනවා. ඉතින් ඒක නිසා දැන් ස්වාමීන් වහන්සේ නමකට නම් ශික්ෂාපද 200 ගානක් තියනවා රකින්න. එතකොට ගිහි සිංහතෙකුට තියෙන මේ ශික්ෂාපද 5යි. නමුත් අපි හිතනවා ඒ පාසාවකන්ටක වගේ කෙනෙකුටත් මෙයත් අර අපේ අග්‍රශ්‍රාවක මහශ්‍රාවක ආරශ්‍රාවක ඉන්නහන්සේලාගේ පරපුරෙන් පැවතෙන අරහත් දජේ දරන උත්තමේ කියන හැඟීමෙන් අපි සිව්පසෙන් උපස්ථාන කරනවා. නමුත් ඒ කරන්නේ ලෝකයා රවටලා ඒ තමන්ගේ ජීවිතාව කර ගැනීම කියලා. එතකොට බරපතල පාපයක් වෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. අපි සත්‍යජිතුමාගෙන් මේ ගැන වැඩි විස්තර අහගමු. ඔව් තේරුම් ගන්නයි. ඔව් සත්‍යධ්වනි අපි මේ මතු කරගත්තා වූ සාකච්ඡාවෙන් මතු කරගත්තා වූ කාරණාවනොත් සත්‍යධ්වනි ඒකම එකතු කරගෙන මේ භක්මචරියාව කියන වචනේ අර මේ තවත් වෙනත් තැන් වලටත් අපිට ගෙනියන්න පුළුවන්ද කියලා මම ප්‍රශ්නේ මට එතනවා සත්‍යධ්වනි මේ අර තව සූත්‍රයක් තියෙනවානේ අර ආදි භක්මචරිය පඤ්ඤා සූත්‍රය කියලා සත්‍යධ්වනි ඒක මම කියන්නේ අඟුත්තරනිකායි අටක නිපාතේ තියෙන සූත්‍රයක් මෙත්තා වගේම. එතකොට ඒකේ එහෙම කියන විදිහට අහන විදිහට සත්‍යත්වන්නේ මේ එකෙත් කියනවානේ මාර්ග භ්‍රමචර්යාවට මුල් වෙච්ච විදර්ශනාව දසන ප්‍රඥා නොලබුණ කෙනෙකුට නොලබු කල්ලි ඒක ලබන්නත් එහෙම නැත්නම් ලැබු කල්ලි බොහෝ විට පවත්වා ගැනීමට භාවනාව සම්පූර්ණ පින්න පින්සත් කර්ම අටක් හේතු වෙනවායි කියලා ඒක කියන්නේ මේ මේ ශාසනයේ මහාන කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් හෝ ගරු කරන්න ඕනේ වෙනත් භික්ෂුවක් වාසය කරලා වාසය කරනවාද ඒ වගේම කිසියම් මුකු කෙරේ ඒ පුද්ගලයාගේ තියෙන වූ තියුණු ලැජ්ජා බය එළඹ සිටියේ වේද කියලා ඒ කියන්නේ ඉරියොත් අපගෙන කියන්නේ ලැජ්ජා බය එළඹ සිටියේ වේද ප්‍රේමයක් ගෞරවයක් එළඹ සිටියේ වේද ඒ ආදි වශයෙන් මම ඔක්කොම කියන්නේ නැහැ මොකිනම් සත්‍යුනේ. එතකොට මේ කාරණාවල මේ භ්‍රමචර්යාව යන කියවෙන්නේ වෙනත් අර්ථකථනයකින්ද කියලා. මම අපිට මේ භ්‍රමචර්යාව කියන කතා කරනකොට අපි මේ අපි සාමාන්‍ය කතා කරන දේෙන් ඔබට කිය වාස්තේකට යන්න ඕනද කියලා දී දැනගන්න ඕන කැමති කප්පිරුමන්. තේරුම් ගන්න. බුද්ධ සරණයි. දැන් බ්‍රහ්මචර්ය කිව්වහම අපි දන්නවා ඒක අපි ඉගෙන ගන්නනේ අර චූල සීල මජ්ජිම සීල මහා සීල කියලා එකින් එකට ඉහළට ඉහළට යනවා. එතකොට ඒ සත්‍ය අවබෝධ මාර්ගයට පිළිපන්ති වෙනවා. ඒතර මේ සූත්‍රේට අනුව අර අන්තිම හරිය අර ගාථාව අනුව සියෝ ආයු ගුලෝ භුත්තු තත්තු අග්ගසිකූපම යංචේ බුංජේ දුස්සීලෝ ඒ වගේ වචන වලින් තේරෙනවා මේක මේ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ කියලා. එතකොට ඒ කියන්නේ අර දැන් අපි බ්‍රහ්මචාරී කියලා කියන්නේ ඒ ලිංගික ජීවිතේ නැහැ සෙක්ෂුවල් ලයිෆ් එකක් නැහැ ඒ වගේ ඇඟ වෙලින්නවා කියන එක. බ්‍රහ්මචාරී කියන්නේ ඒකයි කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේදී එක කැටි ඒක පුළුවන් අනිත්‍ය කරගන්න ඒකට non sexual life එකක් කියලා. ඒ කියන්නේ පැවිදි ජීවිතයක් කියන එක. පරිබ්‍රාජික ජීවිතයක් පැවිදි ජීවිතයක් ඒකෙන් අයින් වෙච්ච ජීවිතයක් කියන එක. එතකොට එහෙම වුණාම මේ දැන් මේකේ පසුබිම බැලුවහම මෙහෙම එකක් තියෙනවා. ලිංගිකත්වයේ කියන එක ලෝකේ මේ කාම භූමියේ කාම ලෝකේ රූප අරූප ලෝකෝක නැහැ. දිව්‍ය ලෝකෙත් ඕක ඔය එලා මේ මනුෂ්‍ය ලෝකේ කරන ක්‍රමයට නෙමෙයි මනුෂ්‍ය ලෝකයෙන් කොට මේ පෘථිවි විතරනේ තවත් තියෙන්න පුළුවන් පෘථිවි නන්දද? එතකොට තිරිසන් ලෝකේ එක තියෙන ඒක මේ පරිණාමයේ සිද්ධියක් ඒක. අර දාර්ශනිකයෙක් කිව්වා මේ ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය ශරීර වලට ගන්න එපා දැන්ට. ඒක මේ විශ්වයේ තියෙන ශක්ති වලින් භාගයයි. පුරුෂ භාවය කියන්නේ භාගයයි ස්ත්‍රී භාවය කියන්නේ භාගයයි. ඒ භාගය එකතු වෙනකොට තමයි එකක් නතු වෙලා ඉන්නේ කියලා. දැන් අර ඇමීබා වගේ දෙකක් කැඩිලා යන්නේ. එක්සුද්ධ ජීවීන් වගේ දෙකක් කැල්ල එකක් හැදෙන්නේ නැහැ. පණුවෙක් කැඩිලා යන වගේ වැඩෙන්නේ නැහැ. ඒ ශෛල වෙනස් මේකේදී. ඒ නිසා මේකේ ආකර්ෂණයක් තියෙනවා. අර බුදුහාම කී ත්‍රිූපම් බික්කේ පුසචිත්තම් පරියාදායි දෙත්තේ. බුදුහාම කියන නාහම් බික්කේ යන්නම් ඒක රූපම් සමනුපස්සාවි යම් යතිදං පුරුෂ රූපං. මේ පුරුෂ රූපයේ තරං ස්ත්‍රීසිත ඇද ගන්න දෙයක්වත් ඒ ස්වරූපේ. එතකොට ඒ ඔය අපේ අපි ධර්මානුකූල බැලුවොත් එහෙම ওই සංඥා වේදනා දෙක තියෙනවා නේ. ওই සංඥා වේදනා දෙකට තමයි අපි සත්‍යයන් හැටියට ඇලෙන්නේ. ඒකයි වෙන්නේ. ඊළඟට අනාරක්ෂිත බවක් කියන අපිට. අනාරක්ෂිත බව අපිට අම්මට ආතුණත් දැන් දරුවේ විශේෂින් ගෑනු දරුවෙක් විවාහුන් නැත්තම් අනාරක්ෂිතයි කියලාමයි අම්මා හිතන්නේ. පුතාට කොහොම විවාහයක් කර දුන්නේ නැත්නම් මෙයා අනාරක්ෂිතයි කියලාමයි හිතෙන්නේ. දැන් අර පරාජිකාවි සුදින්හාන්ටත් උනේ පළම පරාජිකාවි විනහංශ බොහොම උමනාවෙන් මහානකම කියලා. අම්මා තමයි ඇවිල්ලා කිව්වේ කොහොම හරි දරුවෙක් දෙන්න කියලා. ඉතින් ඉස්සර හිටපු නෝනම එයාගේ නෝනට ඒ අවස්ථාව ආවහම කියලා අන්තිමේදී විනහංශේ ඒක කරන්න උනා අම්මගේ නාමයෙන්. ඒ එතකොට ඒ අම්මට උනේ ඒ තමන් ඒ පවුලත් එක්ක ඒක යන්න අම්මටත් රැකවරණ යන්නේ නැත්තම් ඒ නිසා ඉතේ දරුවයි නෝනායි දෙන්නම සත්‍ය අවබෝධය කරගත්තා කියලා පරාජිකා පාළී තියෙන්නේ. ඉතින් එතකොට සුදින්හාන්ත මොකක්ද උනේ කියලා දන්න හැබැයි තෙන්දින් වහන්සේ පරාජිකා නැහැ මුලින් කියලා. ඉතින් බුදුහාමුදුරුවොත් එතෙන්දී අන්න ඒ කතාවට එනකොට තේරෙනවා මේ බ්‍රහ්මචාරියාව කියලා කියන්නේ ඒ එයාට මට බැරි වුණා නේද පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචාරියාවේ දෙන්නේ කියලා එයාට මේ දුකක් ආවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ දේශනය කරනකොට එතෙන්දී මට මතක හැදිටේතු කියනවා මේ බුදුහාමුදුරු තණ්හක්කේ සඳහා නේ ධර්ම දේශනා කරේ පිපාස විනය නේද මේ නිරෝධය සඳහා නේද මේ කාම සංඥාවල් අයින් කරන්ට නේද කියලා කියනවා. ඒ අනුව බැලුවහම මෙහෙම ඒ විදිහමයි. එතකොට තේරුම් ගන්න ඕන ඊළඟ දේ තමයි දැන් මේ ඒ ඔය ආකර්ෂණයේ කියන්නේ කාම ලෝකයට ඇදුම් දෙන එක. අපි දැන් රූප ලෝකය ගැන හිතෙන්න ඕන. දැන් රූප ලෝකයන් කාම සංඥා නැති ලෝකයකුත් ලෝකේ තියෙනවා කියලා. හැබැයි මේ මුල්ල ඉඳන් මේ මනුෂ්‍ය ඉතිහාසයේ මුල්ල ඉඳලම දර අග්ගඤ්ඤ සූත්‍ර වගේ එකක් බැලුවොත් එහෙම ඒ ලිංගිකත්වයට ගියාම තමයි මිනිස්සු ඒ ඇත්තන්ට හිංසා කරන්න පටන් ගත්තේ. දැන් අර කිතුණු දහමෙත් අර ඇපල් කෑවට පස්සේ ඒ කට්ටි සිද්ධ වෙච්ච දේ තමයි මේ සර්පයා තමයි ඒ දේ සිද්ධ වුනේ කියලා අපි තියන මේ යටිහිතෙන්න ඒක මේ ඒක කන්ඩම් කිරීමක්. ඒක අයින් වෙන්නට තව දාසෙන් කිව්වා අපි we came out of sex කියලා. ඒත් අපි මේවා මේ ගුරුසු විදිහට මේ කාම ලෝකයේ අන්ධ බාල පුතු ජන විදිහටම ගන්න එපා. හොඳද? අපේ අම්මා තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරින්න. ඒ නිසා තමයි අද මේ මට මේ ශරීරය තියෙන්නේ. එතකොට ඒක නිග්‍රහ කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි ඒක ධර්මානුකූලව අරගෙන මේක මෙහෙම නේද කියලා හිතන්න ඇතුව කාම ලෝකයෙන් අයින් වෙන්න නිස්සරණයක් තියෙනවා කියන එක ධම්ම විචේ කරන්නට ඕන. ඒ නිසා අපි කන්ඩම් කරන්න හොඳ නැහැ. එහෙම කරොත් එහෙම අයියෝ මට බෑනේ මේ සත්‍ය අවබෝධය කරගන්න කියලා එකක් එනවා. ඒ පූර්ණ බ්‍රහ්මචර්යාවේ ඒක කාම සංඥාවල්වත් නැති වෙන දෙන්නේ පිප්පලි මානවකයි ඊට පස්සේ කවුද මේ ලෙඩ හැදෙන්නේ නැති හාමුදුරුව බක්කුල හාමුදුරුවයි ප්‍රවර්තමානයේ සමහර උතුමන් කියලා තියෙනවා මුළු ජීවිත කවදාවත් කාම සංඥාවක්වත් ඉතහරා ගිහිල්ලා නැහැ කියලා. ඒ වගේ නැත්තම් මේක පොදු ධර්මතාවයක් මේ ප්‍රජනනයේ සඳහා තියෙන දෙයක් ඒක. මේ ඒ ස්පීසිස් එකේ සර්වයිවල් එක සඳහා තියෙන දෙයක්. ඊළඟට දැන් අද දැන් ඔය හමුදාවය තුන් කරන්නේ ඒ කට්ටිය ට්‍රේන් කරනවා මිනී මරන්නට. ඒ මිනී මරි ඒ කට්ටියත් කරන්නේ මිනී මරනවා කියන එක. අපි ඒක කියන්නේ නැහැ වචනේ. මොකද ඒක නීතිය සමාජයෙන් වශයෙන් ඒ කට්ටියට තුට්ටුවක් දෙන අපි සතුරා විනාශ කරනවා කියන්නේ මිනිස්සු මරනවා කියන එක. ඒතකොට ඒ කට්ටියට නඩු වෙන්නේ නැහැ. ඒ කට්ටිය හිරේ දාන්නේ නැහැ. කට්ටිය සමහර 100ක් 1000ක් මරනකොට ඒ වීරයෙක් බවට පත් වෙනවා. ඕනම රටක ඕනම ඉතිහාසය පුරා. දැන් අපි හිතමු නාගසාකි හිරෝෂිමා බෝම්බ දැක්කේ. දැන් මේක නා එක තත්පරයකට ඒ ක්ලාස් 72000ක් විතර මැරුවා. 72000ක් විතර එක තැනක. ඒ යා හිරේ ගියේ නැහැ ඒකට. නමුත් තව කෙනෙක් වැරදිලා හරි එක්ක යම් මොන හරුන්ට මෑන්ස් ලෝට කෙනෙක් කියන වොලන්ටරි මෑන්ස් ලෝට කියන තමයිද කෙනෙක් කියලා මිනී මරුවෙක් කියලා හිරේ දාන ජීවිතාන්ත දක්වා නැතෙල්ලලත් මරනවා. ඒ කියන්නේ බලපත්‍ර සහිත මිනී මරන බලපත්‍ර රහිත මිනී මරන දෙකේම ක්‍රියාව එකයි. ඒ වගේ පොදු ජනතාව අතරේ මේක ධර්මානුකූලව ගන්න ඕනේ. මේක වෙන විදිහට ගන්න එපා. කවුරුත් කන්ඩම් කරන්නපත් විශේෂයෙන් ඒ ලිංගික චරිත ජීවිත ගත කරන ඇත්තෝ ඒක කන්ඩම් කරන්නම හොඳ නැහැ. එතකොට අර මට අර ඉම්පොසිබල් වෙන සත්‍ය අවබෝධය. ඒ නිසා තමයි අර පසුගිය සත්‍යයක ওই මිගසාල සූත්‍රෙ මම ඇඩි අවධානය යොමු කරේ හැමෝම අයියෝ අපිට බෑ කියලා හිතනවා. මොකද ඒක සංස්කෘතියෙන් හදලා තියෙන ලිංගිකත්වය කන්ඩම් කරන්නට. එතකොට බලපත්‍ර සහිත මිනී මරනවා බලපත්‍ර රහිත මිනී මරනවා වගේ. අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ කියනකොට ඒත් හරියට බලපත්‍ර රහිත මිනී මරන කට්ටියක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙඩින් එකක් තියලා පොරොන්දම් බලලා අමතාත්ව යෝජනා කරලා නැත්තම් ෆෝල් ඉන් ලව් වෙලා ඕන විදිහකට දෙන්නේ මේ ෆැමිලි ජීවිතයක් ගත කරන්න පටන් ගන්න එක අර බලපත්‍ර රහිත මිනී මරනවා වගේ. එතකොට එයා නමුත් ක්‍රියාකලාපය බැලුවම සමානයි. ඒ නිසා තමයි සීල කියන කොටස දෙන්නේ. ඒ තමන් බාරගත්ත එතන අවංක බවෙන් විතරයි. මම උජුපටිපන්න කීවේ සක්කෝ උජු සූජු කියලා දැන් මතක් ඒක. ඒ නිසා තමන්ද තමන් සත්‍ය කියා ගන්න ඕන. ඒ ක්‍රියාවලිය කණ්ඩම් කරන්න බෑ. එතකොට දැන් අපි මුළු මිනිස් ඉතිහාසයේ මේක කණ්ඩම් කරන නිසා ඒකෙන් අයින් වෙන කෙනාට ලොකු තැනක් දෙන්න පටන් ගන්නවා. ඒක සමාජය හැටිය. අර්ධනේ තියෙන එකට සමාජ ජීවිත ලොකු තැනක් වෙනවා වගේම ඒක වෙන්න පටන් ගන්න. එතකොට ඒක යාගේ ජීවිකාව වුණහම මේක රැකියාව හොඳට කරන්න ඕන නිසා ඒකේ විදිහට ඒ නොවෙනවා නම් ඊට පස්සේ ඒක අර සමාජය රැවටිල්ලක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම හරිම කැමති අර මගේ වන්දනීය ගෞරවනීය නික්ලිසි ගුරුතුමී කියන හැමතිස්සෙම tell the truth to yourself first. ලෝකෙට කියන්න කලින්. එතකොට හැබැයි මම යලි කියන්නේ කාටවත් ඇඟිලි දික් කරන්න එපා. ලෝකේ කවදත් කත්තේ බුදුහාන කාලෙත් ඒකයි. ඒක සමාජ විද්‍යාවත් එක්ක බලනො ඒ ක්ලර්ජි කියන කොට්ටාසය ගැන බැලුවාම 40% අනිවාර්යෙන් සෙක්ෂුවල් ලයිෆ් එකක් තියෙනවා. ඒ ඊට වැඩි තියෙනවා හොමොසෙක්ෂුවල් හෝ අනිත් විදිහට. හැබැයි බුදුහාමුදුරේ ඒවට නිග්‍රහ කළාන සමහර විට. හොමොසෙක්ෂුවලිටි, මාස්ටර්බේටින්, ඒ වගේ දේවල් තියෙනවා. ඒවට වෙනම නීති දාලා තියෙනවා. ඉතින් ඒවට ඒව වෙනම සමාජගත සිද්ධාන්ත සිද්ධි. ඒ නිසා ඒ වාට යන්න එපා. ඒ නිසා තමයි වඩා මේ ධර්ම සාකච්ඡාද මං කැමති වූ අප තුලම තියෙන පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න උත්සාහ ගන්න. එතකොට අනිත්‍යව හැලෙන්න පටන් ඉබේම හැලෙනවා. ඔය චෝදනා කිරිලි හරි චෝදනා ලැබිලි හරි සාමන සරල ජීවිත යන මඩ කනවා නැත්නම් මඩ ගන්නවා කියලා ওই දෙකම නතර වෙනවා. ওই දෙකම නතර වෙනවා. ඒකින්ද දැන් බලන්න ඒ නිසා තමයි දැන් මහා මායා මගේ අපි ඒ ධර්ම සූත්‍රානුකූල නැත්නම් අපි සම්ප්‍රදානුකූල කතාවදී මහා මායා උපෝසතේ සමාදන් වෙලින්න බෝධිසත්වන් වහන්සේ මෞකුසතාවි මහායානෙදි කොහොමදවත් මහා මායා සුද්ධෝදන සම්බන්ධ වෙලා නැහැ සිද්ධාර්ථ වෙනුයි. ඒකම තමයි දැන් අර ජීසස් ක්‍රයිස්ට් කියන්නේත් එයා වර්ජින් මේරි කියලා කියන්නේ ඒක. මොකද ආගමිකත්වයත් එක්ක ලිංගිකත්වය සම්බන්ධ කරන සමාජයේ බයක් තියෙනවා. ඒක ඇත්තකුත් තියෙනවා. මොකද කාම ලෝකේ මේ මනුෂ්‍යත්වත් එක්ක පිදුනහම මිනිස් විතරක් නෙවෙයි දැන් ලෝකෙ ඉන්න ගෙම්බෝ ඉබ්බෝ වුණත් ඒකයි තත්ත්වය. අර අර අර මේ බැම්බි කියලා චිත්‍රපටයක් තියෙනවා පුංචි කාලේ ගැන ওই ළමයින්ට හදපු එක. ඒ කියාරා මේ කොහොම වසන්ත කාලේ එනකොට මේ කුරුල්ලෝ එහෙම සද්ද කරන ගිලෙනවා. අතර අර බකමුණා ඉන්නේ අවුල් ඉඳ ලස්සන්ට කියන මේ හැමදෙනාම ටුටි පීඩ දෙනවා මේ වසන්ත එනකොට. ඒයි දන්නේ වචනේ පාවිච්චි කරන්නේ මේ ඩිස්නි මූවි එක බැම්බි කතා බැලුවොත් මම ඒ පැත්තටම කරනවා නෙමෙයි. හොඳද ධර්ම සාකච්ඡාවත් මේ බැම්බි බලන්න කිව්වයි කියලා කතා කරන්න එපා. මම කියන්න හදන්නේ මේක ඉතාම පොදු දෙයක්. නමුත් ඒ නිසා තමයි පටිසෝතගාමී කිව්වේ. මේක ටිකක් ගංගේ උඩු පැත්තේ යනවාගේ අමාරු වැඩක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර ඔය මග්ගසාලා සූත්‍රයේ දෙන්න දෙවිදියා. ඉසිදත්ත පුරාණ එක්කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් එක්කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් නෙවෙයි. නමුත් මරණයෙන් පස්සේ දෙන්නම සකදාගාමි වෙලා සුගති සම්පරායන උනා කියලා කිව්වා. ඒකෙන් අර සංඥා වේදනා කියන උපාදාන කන්ද ගැන අවබෝධය ආවහම ඒ දෙක විශේෂයෙන් ගන්න ඒ දෙක තමයි අපිට මායාව හැටියට පෙන්වන්නේ ලෝකෙ. සංඥා බනුව වින්දනයක් ලබනවා. ඒ වින්දනේ තියාගන්නවා සංඥාවක් එක්ක එකතු කරලා ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරගෙන. මේ පොදු తত্ত্বය දැක්කහම අනිත්‍යව හැලෙන්න පටන් ගන්නවා. නමුත් මෙතන බුදුහාරෝ මේ කට්ටිය ආපායිකයි නේයිකයි කියන්නේ අර දැන් අර කල්යාණ මිත්‍රයෙක් කියෝවාගේ රැවටිල්ලක් ඉන්නවා. ඒ ලෝකේ රැවටුණේ තමන්ම රැවටෙනවා. ඒ නිසා තමන් tell the truth. මට මං ගැන ඇත්ත කියන්න. හලෝ ඔයා මෙහෙම කතා කළාට මෙහෙම කිව්වට අනිත් අය කොච්චර ඔයාගෙන මෙහෙම හිතන් හිටියත් ඔයාගේ සැබෑ ස්වරූපේ මේකයි. කියලා. ඒ කියන්නේ හමුදා නිලධාරියෙක් හමුදා ඇඳුම් ඇඳගෙන ගම එයා අකමැති ගමකට ගිහිල්ලා මේ කට්ටියකට වෙන කුලයක හරි වෙන ජාතියක හරි වෙන රේසයකට හරි වෙඩි තියලා මරණ දානවාගේ වැඩක් වෙනවා. ඊට සමානයි. ඒක සමාජ විද්‍යානුකූල දෙයක්. අපි ඒ ගැන වැඩිපුර යන්නේ නැහැ. මොකද ඒක වෙනම දිහක් නිසා. දැන් මතකද මං ඔයත් දන්න ඇති සූත්‍ර ජාතක කතන්දරේ මං කතාවේ නම දන්නේ අභිඥා ලැබෙන එක ලේසි වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. අභිඥා කියන පංචාභිඥා ලබන්න ගොඩක් බහනා කරන්න කාමෙන් ඈත්තුලම යන්න ඕන. නීවරණයන් කරලා එහෙම. ඒතකොට ඒ බෝසත් කාලේ ඒ රජතුමාගේ මිත්‍රයා හැටියට ඒ තරුණ ඇත්තා මේ කකලේ ගිල්ල භවනා කළා හිමාල අඩවියේ භවනා කළා අභිඥා ලබා ගත්තා. ඉතින් නගරයට ඇවිල්ලා රජතුමාගේ මාලිගයක් බෙස් ෆ්‍රෙන්ඩ් එයාගේ මාලිගාවට එන්න කිව්වා කෑම ගන්න. කෑමදාම් පින්ඩ පාත එනවා, එන්නෙත් අහසින් එන්නේ පහළ වෙනවා. රජතුමා හදිසියේ ඈතක සම්මන්ත්‍රණය කරලා යුද්ධකට හරියන්ට සිද්ධ වුණා. ඒ කාලේ මෙයා දවසක් මේ බෝසත් ශිවරයා එනකොට ඒ රජින දහවල් නාලා එළියේ ඉන්නවා දුහල් ශරීරය සළුවක් ඇඳගෙන, මොකද්ද කියන්නේ මේ සඳුළු තලයි අනිත් අයට පේන්නේ. ඉතින් එයා ඉන්නකොට කොමාරි මේක දැක් මෙයා ඒ කාන්තාව දැක්තහම එයාට කාම සංඥාවක් ඇතුළ. කොමරේ විතරක් නෙවෙයි එයා ලිංගිකත්වයටත් පෙළඹුණා දෙන්න. ඒක එදයින් පස්සේ ඒ ඔක්කොම නැති වෙන්න ඇති. කොහොම හරි මේ දෙන්න ඒ තමන්ගේ මිත්‍රයාගේ නෝනන එතකොට ඇත්තෙක් මේ බෝසත් එහෙම කළා. ඊට පස්සේ රජතුමාට මේක ආරංචි වුණාම ආවට මිති සමන් කල්යාණ මිත්‍රා කියන්නත් බෑ. අන්තිමේදී ඇහුවා ඒතොර කිව්වා එහෙම දෙයක් සිද්ධ වුණා කියලා. බොරු කිව්වේ ඒක අගේ කළා. එයා අපව කැලේට ගියා. නිලායි පංචා විඥා උපදවා ගත්තා. මේ ලිංගිකත්වයේ කියන එක මේක ලුහුවට සලකලා සත්‍යාවබෝධය සඳහා මේක එයාටත් වුණාද මාත් කරන්න මොකද කියලා එහෙම හිතන්නත් එපා. මේක පොදු ධර්මතාවයේ දකින්න ඕනේ. බෝධිසත්ව වෙරේකු අතරින් මිනීම එයා යුද්ධ කරන්න පුළුවන්. සත්තු මරනවා. හොරකම් කරයි. ඔය විදිහට කාමේසු මිච්ඡාචාරනේ අබ්‍රහ්මචාරී නැත් එහෙම වෙනවා. අත්තම් පානේකම කවදාවත් හතර වෙන එක කැඩෙන්නේ නැහැ. ඒ ඔය තමන්ට තමන් ගැන ඇත්ත කියාගන්න එකේ වටිනාකම ඒකයි. තෙල්ද සුත් කිවි ඒකයි. ඒක තරම්ම වටිනවා. මොකද එතෙන්දි තම විපස්සනාවට ධම්ම විචේත අහු කරගන්න පුළුවන් වෙන්නේ පංච පහදානක් හන්දේ. මොකද මම එකක් අයින් කරන්නේ අකුසලේ කන්දම් කර මේක හිරියොත් අප්ප තියෙනවා. නමුත් ඒක ආවයි කියලා මම ආනියම්පෝ මට නම් මේක බෑ කියලා අයින් කරන්නේ නැහැ. ඒක අයින් කරන්න බුදුහාම මාර්ගයක් කියලා දුන්නා. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්. ඒවට ක්‍රමානුකූල වෙනවා. તો සීලේ හුඟක් නැහැ, පහක් තියෙනවා. ඊට පස්සේ තව එහාට යන්න ඕන අටක් තියෙනවා. තව එහාට යන්න පුළුවන් තමන්ගේ පෞරුෂයේ හැටියට බාර ගන්න. එතකොට දැන් වර්තමාන සමාජයේ ඔක්කොම පැවිදි වෙන්නේ අර අපේ සාරිපුත්ත උපතිස්සලා ගිය හැටියටවත් මේ පිප්පලි ගිය හැටියටවත් නෙමෙයි සම්ප්‍රදානුකූලව ඒක රකින්න ඕන. ඒතකොට මම ඒ පැත්තට යන්නේ. ඒතකොට ඉංග්‍රීසි දික් කරා වෙනවා අපි එකින් සයින් වෙමු. නමුත් ඒ නිසා ඒක වෙනම ක්‍රමයක්. ඒ නිසා තම දානයක් දෙනකොට සම්මුති කියන පිරිසට අපි දානෙ දෙන්නේ ඒත්තු ඒක බලාගන්න. ඒත්තු දන් දෙනකොට මම දෙන්නේ මෙන්න මේ පරමාර්ථ දිශා කියලා. ඒතර වන්දනා කරන්න වෙනවා නම් ඒ වන්දනා කරන්නේ ඒකද පුරුදු වෙලා තියෙන්නේ. ඒකෙන් හින්දා ඒක කෙරෙන්නේ මේ ආකල්පෙන් කියලා හිතෙන්නේ. එතකොට ඒ නොකෙපත් අනිත් තුතිතන්ට උන මම මේක කරනවා මෙහෙම වෙනවා මගේ අතින් වැරද්දක් තියෙනවා මං ඊට වඩා දෙයක් කරන්න තෝරන කියලා අවංක වෙන්න ඕන. ඒ උජුප්පටිපන්න වෙන එක වැදගත්. මාර්ගයට යන්න බෑ නැත්තම් තමන්ට තමන් ඇත්ත කියා ගන්න තුරු මාර්ගයට එන්නේ නැහැ. ඒකයි මෙතෙන්දි සිද්ධ වෙන හොඳම දේ. ඒකින්ද වඩා තේරුම් ගන්න වැදගත්ම දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු රූපේ චන්දරාග විනයක්ඛායි සත්ත. අපේ සාස්ත්‍රණන්ති රූපේ චන්දරාගය අයින් කරන්න කියන කෙනෙක්. වේදනාවට චන්දරාගය අයින් කරන්න කියන කෙනෙක්. සංඥාවට සංඛාරය වයන්ට ඇති විඥාණයට ඇති චන්දරාගය අයින් කරන්න කියන කෙනෙක් සාස්ත්‍රඥයා. තිරුණහන්සේට ඒ නිසා තමයි මේ ධර්ම දේශනා කරන්න එපා වුණේ. පසු බැස්මක් ආවා. මේක හැටික් මේ ප්‍රජාව කැමති මේකෙ බින්ද වෙන රැකවන්නේක් දන්නේ නැති හින්දා. ඒකෙ හින්දා මේ ඒක කන්ඩෙම් කරන්නට අවමානයට ලක් කරන්නට තමන් ගැනම බලන්නට ඕන. ඊ සම්ප්‍රදායික දේවල් සංස්කෘතිමය දේවල් වලට වෙන අගයක් දෙනවා. ඒක වෙන පැත්තකින් තියෙනවා. ඒ වගේ අගයන් තියෙනවා. ඒ අගේ extent දුන්නාම ඇති. ඉන් එහාට අගේ දෙන්නත් එපා. එතකොට ඒක ධර්මයට කරන අවමානයක් වෙනවා. නමුත් ඒකෙත් දුස් කියන්නත් එපා නොදැන. ඉතින් බොහෝ විට ඒක වෙනවා. තමන් ධර්මයට ආවහම මම මෙච්චර ස්කල් හිතන්ටි මෙහෙමයි දැන් මෙහෙමයි කියලා තුරන්ත කණ්ඩම් කරනවා. ඒක සිද්ධ වෙන හුඟක් වෙලාට. නමුත් පැවිදි බව කියන එකට ගෞරවත්වය වැඩි. ඒකට සමහර ධර්ම ගොඩක් දැනගත්තාම එයත් ගෞරවත්වය බලාපොරොත්තු වෙනම සමාජයේ ගරු කරන්නේ ඒකට. සමාජයේ ගරු කරන්නේ අර යුනිෆෝම් එකට. දැන් පොලිස් ඇක්ටික් ඔෆිසර් කෙනෙක්, හමුදා ඔෆිසර් කෙනෙක්, security guard කෙනෙක් දැක්කහම nurse කෙනෙක්ගේ විදිහට ඒ uniform එකට තියෙන අපේ සැලකිල්ල. ඒ වගේ සැලකිල්ලක් එනවා spirituality එකට. ඒකෙන්ද සමහරට වැටයි නියරයි ගොයන් කන වෙන්න පුළුවන්. security මොහොරකම් කරන වෙන්න පුළුවන් බැංකින් මොනවා මොනවා හරි. මේ custom officers ලා දීනන වෙන්න පුළුවන් ඇතෙන්දි මේ කට්ටිය. නමුත් ඒක වෙනම ජීවිතයක්. දැන්ස පරිස්සම් වෙන්න. මම දන්නේ මේ සූත්‍රය සාකච්ඡාට ගත්තා කියලා අනිදසීම සූත්‍රයක් ගත්තාම කියන්න ඕන මෙන්න මේ දේ කතා කරන්නයි ගත්තා කියලා. ඉන්නත් එක එක කෙනා එක එක පැත් වලින් බලන්නේ. දැන් සමාවඩා කියන්න කැමති. මගේ අර ගුරුතුමා ඒ හැමතිස්සෙම එක තැනකදි කෙනෙක් ඇවිල්ලා එක බොහෝම උතුම් කාන්තාවක් ස්වාමිපුරුෂයෙක් තම ආදරේ එයා කිව්වා මේ එයා ට්‍රස්ට් කරා බොහෝම ඇත්තු ගුරුවරු භාවනා ගුරුවරු ඉතියාට උනේ මම මේ ට්‍රස්ට් කරන්න කෙනෙක් හොයන්න කියලා. ඒත් ඔක්කොම හිතෙන්දි කිව්වා ඒත් මේක ඔයාට වැරද්ද වෙලා තියෙන්නේ ඇයි ඔයා ඔයාගේ මනස විශ්වාස කරන්නේ මේ මනස කියන එක විශ්වාස කරන්න එපා. මනස නොයේද්දි මවල දෙනවා නොයේ જાති මවල දෙනවා. කෙනෙක් ගැන සැකෙන් හිතන්නුනොත් ඒකට කතන්දරයක් හදනවා. හොඳයි කියලා කරන්න උනොත් ඒකන කතන්දරයක් හදනවා. හදලා ඒකට සැලකිල්ලක් දක්වනවා. તો මම මනස විශ්වාස කරන නිසා තමයි මේක විශ්වාස කරන්නේ. නිසා මනස කියන එක විශ්වාස කරන්න එපා. නිසා තමයි මුලින්ම මාකේ go beyond the mind. මොකද මනස කියන එකේ දෙයක් නැහැ. ඒක සංඛාරයක් විතරයි. ඒකින්ද හැමතිස්සෙම direct experience එකකට නැත්තම් පච්චත් වේදිතබ්බ දෙයකට අනිත් ඔක්කොම මානසේ කතානේ අපිට. ඒකින්ද ධම්ම විචේ කරන්න ඕන පංච උපාදාන ඛණ්ඩය ගැන. පංච උපාදානයේ තමයි තේරෙන්නේ. පංචඛණ්ඩේවත් තේරෙන්නේ නැහැ. ඇත්තම උපාදාන කරන තැනදීම මට අහුවෙන්නේ වේදනා සංඥාතේ. ඒ දෙකට විතරක් එන්න ඕන. මේ සාකච්ඡා ප්‍රචාරය කරන්න එපා. වැරදි විදිහට ගන්නත් එපා. මේ ඇත්ත වාසනාවන්තක බැලුවාම මේ බොරු කකුල් දාගෙන උස්සල ඉන්න ඕනේ. තියෙන කකුල් දෙකින් ඇවිදින්නේ. ඒක අඩුවට ගන්න එපා. ඇපල් කාපු ඇත්තු කියලා අර්ථහනම් වෙන්නේ එහෙම වෙන්නත් එපා. එහෙම නැතුව මේ අගේ කරන්න ධර්මයේ ධර්මය අගේ කරන තථාගතයන් වහන්සේ අගේ කරන්න සම්මා සම්බුදු සරණයි. බොහෝ කතා කරන සමාවෙන් සාකච්ඡා කරමු. සාදු සාදු සාදු සතිත්වනේ. හොඳයි, අපිට තාමත් වැදගත්ම කාරණාවන් ගොඩාක් විශ්පතන මෙතන සාකච්ඡා ඉස්සරහට ගෙනියන්න. විශේෂයෙන්ම සතිත්වමා මතක දීපු කාරණාවන් සම්බන්ධ කරගෙන සූත්‍ර දේශනාවේ මුලත් එකතු කරගත්තොත් එහෙම බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී කියන පැහැදිලි කිරීම අපි කරගත්ත මේ සූත්‍ර දේශනාවේ කියවෙන විදිහට. එතකොට මෙතෙන්දී ඒ වගේම සතිත්වම මතක් කරලා අපිට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තමා තුළින්ම දකින්න මේ උත්සුක වෙන්න ඕන කියන කාරණාවත්. එතකොට මේ මම සාකච්ඡාවට යොමු කරගන්න කැමති කෙනෙකු එහෙමනම් අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා නම් මේ ඒ වෙන්නේ ඇයි? එහෙම කියන්නේ මේ තමන් මේ දුක ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ නොදකීම නිසා අවබෝධයක් නැතිකම නිසාවෙන් නේද? එතකොට ඒක එහෙමනම් ඒ කියන්නේ අපි කරන්නා වූ සෑම ක්‍රියාවක්ම කරන්නේ මේ හිතේ සතුටක් බලාපොරොත්තු වෙන්නේ සියලුම සංස්කාරයන් කරන කුඩා හෝ ලොකු ඕනෑම පුංචි මොහ චිත්ත සංස්කාරයකින් නම් හැම දෙයක්ම දක්වාම කරන්නේ මේ සුඛේ සඳහා. එහෙමනම් ඒකෙම එක්තරා මේ ලොකු රහුණංගයක් ගැන තමයි මේ බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී කියලා කතා කරපු විශේෂ. ඒතකොට එහෙමනම් අපි ඒ තමතුලින් පංච උපාදානස්කන්ධය දකිමින් කටයුතු කරන කිරීමක් සඳහා සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕනේ කියන තත්ත්වයට අපි කතා කරන්න පුළුවන්. මම කැමති සාකච්ඡාවට යොමු කරගන්න වසන්ත මහත්මයා. මම හිතන්නේ මම ඔබතුමාට කතා කරන්න බොහෝ කාලයකට පස්සෙ ඔබතුමාට හම්බුනේ. වසන්ත මහත්මයා, ඔබතුමාට අපිට පැහැදිලි කර දෙන්න පුළුවන් මේ සාකච්ඡාවට එකතු කරන්න පුළුවන්ද ඉදිරිට ගෙනියම් සඳහා? දැන් කෙනෙකු ඒ ආකාරයට සුඛයම හඹායන ගමන කෙනෙක්ගේ නතර කර ගැනීම සඳහා මේ සම්මා දිට්ඨියක් ඇති කර ගන්නවා කියමින් අපි කොහොමද මේ කාර්ය සිදුවේ කියන්නේ? සමාවෙන මම කතා කරේ වසන්ත මුදල්ගේ පාට. ඔව්, තිරුවන් සරණයි දලත් මහත්මයා, මම කතා කරන්න ගහනවද? දැන් එහෙනම් පටන් ගත්තා. හොඳයි. දලත් මහත්මයා, මම අහගෙන හිටියා. සත්‍යජිත්තුමා පැහැදිලි කරලා අපිට දේශනා කළා සූත්‍රයේ. මම අහගෙන ඉන්නකොට මට මතක් වුණේ අර මේ වික්‍රම මිගසාල සූත්‍රය ගැන. මිගසාල සූත්‍රය අනුව සම්බන්ධ කරලා බලනකොට බලත් මහත්තයා මේකේ පැහැදිලි වෙන්නේ අපි කොච්චර සීලයක් අපිට තිබුණත් මොනතරම් සමාධියක් තිබුණත් අපි දර්ශනීයක නැත්තම් අපිට මේ පංච උපාදානස්කන්ධයේ උදේ වැය කියන එක හරියට අපිට තේරුම් අරගෙන ඒක ඒ දර්ශනයක් තුළින් තමාතුළින් දැක ගන්න බැරි නම් එහෙම අපිට ඒ තත්ත්වයක් කියන්නේ උදා කරගන්න හම්බෙන්නේ නැහැ. මේ දර්ශනයට එන්න හම්බෙයි, දර්ශනයක් නැතුව මාර්ගයට පැමිණෙන්න හම්බෙන්නේ නැහැ කියන එකයි මම තේරුම් ගන්න ඉන්නේ. ඒ කියන්නේ මේ ඒ හරි දර්ශනේ නැතුව අපි කොච්චර සීලයක් තිබුණත් ඒ කියන්නේ බුදුන් වහන්සේ කිව්වේ සීලය කියන එක තියෙන ඕනේ තමයි. හැබැයි සීල වත්කම එන්න ඕනේ දර්ශනය තුළින් කියන එකයි මට තේරලා තියෙන සත්‍යය. ඉතින් තවදුරටත් මම කතා කරන්නේ මට මේ මම පොඩ්ඩක් වෙන වැඩක ඉඳලා ඉන්නකම මම අද හනගත්තේ. ඉතින් තවත් කල්යන් මිත්‍රයෙකුට යමුකට හොඳයි දර්ශනය තේරුම් ගන්න සල්නාටම. තේරුම් ගන්න හොඳයි. ඔබතුමාගේ ගෙන පුතන කරමු තමයි මම කතා ගන්න තියෙන්නේ. තමයි සීලයක් කියන දේ පවතිනවත් පුළුවන්ද නිසි සම්මාදිට්ඨියක් නැතුව කියලා. මොකද සීලේ පවත්ව ගන්න පුළුවන් එළියට පේන මට්ටමට. ඉතින් එහා තමන් තමන්ටම අවංක වෙන මට්ටමට සීලය පවත්වීමක් සිදු වේද නිසි සම්මාදිට්ඨියක් ඇත නොවුතන කියන දේ. ඉතින් මං හිතන්නේ ඔය කෙසේ වෙතත් මම නම් මට හිතන මං ගැන හිතුවත් එහෙමයි කියලා. මොකද සමා තුලින් සමාහට ශීර්ෂියක් පරිශුද්ධ නොවෙන්නේ සම්පූර්ණ වශයෙන්ම දිට්ඨිය සමරික් සම්මාදිට්ඨියක තුනීම හේතු වුණ කියලා හිතෙනවා. එතකොට මම ඒ කාරණාවත් සමගම මේ කවදාවත් යොමු වෙන්න කැමති සේන මහත්මයාට සමාන නැවතත් නෙමෙයි ඔබතුමාට යොමු වෙන්න කැමති සේන මහත්මයා. සේන මහත්මයා ඔබතුමාට පුළුවන් ද එකතු වෙන්න? අර මම කලින් මතු කරපු ප්‍රශ්නත් සමග එමනම් මේ අපි කතා කරනවද දේශනාව සුත්‍ර දේශනාව අපි ඇතිකර පදනම් කරගත යුතු වන්නේ අපි තුලින් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය හඳුනා ගැනීම සඳහා නිසි විදියට අපි පොද හැමදාමත් මේ කතා කරන දෙයක් නේ පංච උපාදානස්කන්ධය සහ සම්මාදිටිය කියන දේවල්. ඒ වගේම බොහෝ තැන්වලින් මේයි හරි විදිය මේයි හරි විදිය කියලා හැමෝම විවිධාකාර කියන කාලයක අපි කොහොමද මේ සම්මාදිටියක් නිසි ආකාරයට ඇතිකර ගත යුතු වන්නේ කියන දේ සේනවහන්. තෙරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම තම බරපතල ප්‍රශ්නයක් සම්මාදිට්ඨිය ගැන කියනකොට මොකද සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. දලුවත් මහත්මයා කිව්වා වගේ දැන් අපි යම් කිසි දෙයක් හරි කියලා දකින එක දැන් මම හරි කියලා දකින එක ඇත්තටම ඒක හරිද කියලා සැකයක් එනවා. මොකද එක එක්කෙනා දකින විදිහ එක එක විදිහයි. නමුත් ඒ දකින විදිහ හරි දැකීම කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ කීම නම් ඒ දැකීමෙන් ඒ දර්ශනයෙන් යම් කිසි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ තමන්ගේ පීඩාවන් නැති කරගෙන සුවපැත්තට යන දැනීමක් තියෙනවා නම් ඒක තමයි මට තේරෙන විදිහට මගේ තියෙන මම හිතාගෙන ඉන්නේ සම්මාදිට්ඨිය කියන එක. ඉතින් මෙතෙන්දී මේ සූත්‍රය දිහා බලනකොටත් දැන් මෙතන කාරණා කීපයක් මගේ ඔළුවට ආවා. මොකද බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී කියන දෙක එන බලනකොටත් දැන් සෝවාන් වෙච්ච අය ඉඳලා තියෙනවා කියලා මං අහලා තියෙනවා. කියන්නේ බණ පොතේ සඳහන් වෙනවා, ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා, විසාකා වගේ ඒ අය සෝවාන් වෙලා, ඒ වගේම වැදි මාතාවක් වගේ සෝවාන් වෙලා දරුවත් ලැබලා හිටියයි කියලා. ඉතින් ඒ සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් නොයන්නේ නැහැ නරකයට, අපායට, සතර අපායට. ඉතින් එහෙමනම් ඒ අයටත් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ එකම වෙනස උනේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළාට ඒගොල්ලෝ අබ්‍රහ්මචාරීන් හැටියට සමාජයට පෙනී හිටියේ නැහැ. ඉතින් අපි සිද්ධාර්ථ කුමාරයා ගැන බලුවා. සිද්ධාර්ථ කුමාරයාත් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා තමයි සිද්ධාර්ථ තවුස්දමට ඒක අත්හැරලා ගියේ. ඒක නේ අපිට රාහුල කුමාරයා ලැබුණේ. ඉතින් ඒ විදිහට බලනකොට මේ බ්‍රහ්මචාරී කියන එක ඒක අපේ දෘෂ්ටිය හැදුවොත් බ්‍රහ්මචාරී කම සම්මාදිට්ඨිය බ්‍රහ්මචාරී වෙන්න ඕනේ නැත්නම් අබ්‍රහ්මචාරී වෙන්න ඕනේ කියන එක ඒක දැන්ට ගැලපෙන්නේ නැහැ. ඒකෙන් බලන්න ඕනේ දැන් තමුන්ට දැනට තියෙන දේ. දැන් යමස් කෙනෙක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් එතනින් ඉදිරියට ගමන් කරනකොට එතනින් ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී අනාගාමි අරහත්ත්වයට පත් වෙනකොට බ්‍රහ්මචාරී ජීවිතයකින් ඒකට ඉන්න බෑ කියන එකයි මම අහලා තියෙන්නේ. ඉතින් මේක දැන් සම්මාදිට්ඨිය කියන එකේදී මට තේරෙන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ මොකද්ද මේකේ හරි මොකද්ද මේකේ වැරද්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක. ඒ කියන්නේ අපි බොරුවක් අපිම දන්නවා නම් මේක බොරුවක් කරන්න කියලා. එතකොට එහෙමනම් අපි අනිවාර්යෙන් අපායට යනවා කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද අපිම දන්නවා මේක මම මේ බ්‍රහ්මචාරී වෙඳගෙන බ්‍රහ්මචාරී හැටියට අනිත් පැයට කියනවා නම් එතකොට මම මතම දන්නවා මම බොරුවක් කරගන්නවා කියලා. ඒ කියන්නේ එහෙම බොරුවක් කරගෙන ජීවත් වෙන්න තමුගේ සිත ඒ තරමටම ඒ නිරේ තියෙන චිත්ත මට්ටමට අපේ සිතත් ඇති වෙන්න ඕනේ එහෙම කෙනෙක්. ඒ වගේම තමයි බ්‍රහ්මචාරී කෙනෙකුට හොඳ හොඳ අබ්‍රහ්මචාරී කෙනෙක් බ්‍රහ්මචාරී කියලා තමුන් දැන දැනම හරි නොදැන හරි දෝෂාරෝපණය කරනවා නම් එතනත් අපේ තියෙන අපේ සිතේ තියෙන කිලුටු නිසා තමයි එහෙම දෝෂාරෝපණය කරන්නේ. ඉතින් මේ කිලුටු කියන එක අපේ සිතේ ඇති වෙන මේ කිලිත්ත තමයි අපිව සතර පායට ගෙනියන්නේ. ඉතින් මේ අපේ සිතේ කිලිත්ත නැති කරගන්න පුළුවන් නම් සතර පායෙන් මිදෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ගමන දිගටම යන්න පුළුවන්. ඉතින් මේ කිලිත්ත නැති කරගන්න තමයි සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි. මේ තිරුවන් සරණයි කියන මාතෘකාවෙන් බොහොම පිං මම හිතන්නේ අපි කවුරුත් එකම දේ තමයි අන්තිමට එකතු වෙන්නේ. ඉතින් ඔබතුමා කිලිත්ත නැති කරගන්නවා කියලා අදහස් කළා කියුණා. ඒ කියන්නේ ඉතින් නිසි නිවැරදි දිස්ත්‍යයක් ඇති වෙනකොට, අවබෝධයක් ඇති වෙනකොට, දිස්ත්‍ය ඍජු වෙනකොට මේ මම අපිට තේරෙන්නේ එහෙමනම් ඒක හේතුඵල ධර්ම හැටියටම එහා අදාළ වූ ක්ලේශයන් උතුමක විදිහට කිලිටි ගතියන් ඉවත් වේවි කියන දේ. එහෙමනම් අපි ඒවා ඉවත් කිරීමට මේ දැන් උත්සාහ කරලා වෙන වක්‍ර ඒකේ වලින් පටන් ගැනීමකට වඩා කෙලෙල් තුවන්නේ අර මේ මොකද්ද මේ සිදුවෙන්නේ යථාර්ථය කියලා ඒ යථාබෝධයක් ඇති කර ගැනීම සඳහාම කටයුතු කිරීම කියන දේට තමයි හිත යොමු වෙන්නේ. ඒ තමා තුළින්ම දැකීමෙන් අර මූලික වශයෙන් කතා කරපු දේ. එතකොට එහෙමනම් මේ මම කැමති කල්යම විතරකට යොමු වෙලා අහගන්න මේ කොටස සත්‍යතුමාට යොමු වෙලා දැනගන්න. ඊට පෙර මම ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය දැන් මේ සම්මාදිට ගැන අපි කතා කළා. එතකොට මේ මම පොඩ්ඩක් බාධා කරන්න හොඳද? හොඳයි. සත්‍යතුමානි මට ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙන්න වෙන්නේ ඊට පස්සේ යනවා නේ. ඔව් මම කෙටියෙන් කියනවා. බුදුහාමුදුරුවෝ කියපු ඒ විජ්ජාචරණ ප්‍රතිපදාව මේ සත්‍යබෝධේ මාර්ගයමයි. ඒක මෙතන තියෙන්නේ මේ අර තමන් බොරු කරනවා, ඒ වගේම බොරු නොකරන අයට ද්වේෂ කරලා විනාශ කරන්න හදනවා. ඒ දෙගොල්ල ගැනයි කියන්නේ. නමුත් සත්‍යබෝධය සඳහා මොකද සීල පරිභාවිත සිත සමාධිය තමයි උදව් කරන්නේ මේ මාර්ගයෙන්. අපි අර උපනිෂද් සුත්තේම ඔයත් ඇහුවානේ අර භික්ෂුන් වහන්සේනමක් එක කියලා දුන්න ළඟදී. අපි දාන උපනිෂද් සුත්තේ සීලය අවිපටිසාරය සඳහා තියෙන අවිපටිසාරය පාමොජ්ජස පාමොජ්ජ අපි දන්නවනේ සංසුන් බව. ඒ ඔක්කොමත් එක්ක එනකොට තමයි මාර්ගයට එන්නේ. උදාහරණයක සිද්ධාර්ථයක හොඳටම දැනගත්තා. එනිසා තමයි උන්වහන්සේ අනුශාසනය කිලි. එනිසා අපි මාර්ගයට එන්න ඕන. මාර්ගයට ආවහම අපි අවංක වෙන්න ඕන. එච්චර ඒක තමයි වැදගත්ම දේ. තමන්ට තමන් අවංක වෙන්න ඕන ඔක්කොටම කලින්. අනිත් තමන් ගැන කොහොම හිතුවත් කමන්නේ. ඒකටද කියන්න බෑනේ මෙහෙමයි කියලා. මම මෙහෙමයි කියලා ඉස්සර තේරුම් ගන්නවා. අනිත් අය හිතන්න පුළුවන් ඔයා සෝවාන් කියලා. නමුත් ඔයා සෝවාන් නෙවෙයි, ඔයා උස්සා ගන්නවා. සමහර විට මේකෙන් ඉන්නත්. ඒ නිසා ඒ අනිත් අය හිතනවා අනිත් අය ලවා හිතවන්න විදිහට වැඩ කරන්නේ. අනිත්‍ය ලවා හිතවන විදිහට වැඩ කරන්නේ. තමන්ට මාර්ගය තමන් පිවිසෙන්නම වෙනවා කියන මාර්ගය ආරස්තං මාර්ගය නිසා එකින් පිටපන්නේ විදිහන්නේ. සමාවෙන්න අතිරේක කතා කර රුදු සරණයි. සත්‍යද නැහැ සත්‍යතුමනි බොහොම පිං. සත්‍යතුමනි මම මේ ශ්‍රීමති මහත්මිය මෙලා ක්‍රියාම දාසක තරගෙන් නැවත සත්‍යතුමට වෙන සත්‍යතුමනි මේ ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් ආලෝකයක් දෙන්න. මෙතෙන්දී මේ දැන් සම්මා දිට්ඨිය ගැන අපි කතා කරනකොට මේ සත්‍ය ඥාන දැන් අපි සත්‍ය ඥාන කෘත්‍ය ඥාන විදිහට තියෙනවනේ. මේ සත්‍ය ඥානය කියන කොටත් මොකද්ද මේ දෙකේ සම්බන්ධතාවයක් කොහොමද දැනගන්නේ? අතර මොකද්ද සත්‍ය ඥානයක් හැටියට කෙනෙකුට ඇති වෙ යුතු වන්නේ කියන කාරණා ශ්‍රීමති මහත්මිය? සත්‍ය ඥානය කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි අහලා තියෙනවා අශෘතවත් පුත්ජනයා ගැනත් ශෘතවත් ආර්ය ශ්‍රාවකයා ගැනත්. එතකොට ඒ කියන්නේ කිසිම ධර්මයක් අහලා නැති සත්පුරුෂින් ආශ්‍රය කරලා නැති කෙනෙකුත් සත්පුරුෂින් ආශ්‍රය කරලා ධර්ම දේශනා අහලා ඒ කියන්නේ යථා භූත ස්වરૂපයෙන් බලන්න පුළුවන් කෙනා ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් සත්‍ය ඥානය කියලා කිව්වහම ඒ සමග සුත්තමේ ඥානය තමයි සත්‍ය ඥානින් ලබන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? නාම රූප කියන්නේ මොනවද? ඒ ආකාරයට ඒ දේවල් දැනගැනීම සත්‍ය ඥානය. එතකොට සමහර සත්‍ය ගැන පැහැදිලි කරනකොට සත්‍ය ඥානය කියලා කියන්නේ දුක කියන එක මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ දුක සමුදය මොකක්ද කියලා තේරුම් ගන්නවා. දුක්ඛ නිරෝධය මොකක්ද කියලා තේරුම් ගන්නවා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ ඒවා දැනගත්ත කෙනා, සුතම ඥානින් දැනගත්ත කෙනා ඒවැ යෙදෙනවා ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ යෙදිලා ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මඟට පිළිපන් කෙනා. එතකොට එයා තමයි සත්‍ය ඥානින් පස්සේ ඒ කෘත්‍ය කරන්නේ. ඊළඟට සත්‍ය ඥානයේ කෘත්‍ය ඥානය, ඊළඟට කෘතඥානය කියන්නේ ඒවා කරලා ඉවර වුණා කියලා සමාවිසින්ම තේරුම් ගැනීම. ඒ ආකාරයට තමයි සත්‍ය ඥානය කියලා කියනවා නම් කියන්න තියෙන්නේ ඒ යථා ස්වરૂපය නිවැරදි ආකාරයට ධර්මානුකූලව අවබෝධ කර ගැනීම තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ඒක ගැන කියනකොට තින් සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදිව දෙයක් දැකීම. අපි සම්මාදිට්ඨිය ගැන අර කරුණු 16කින් තේරුම් ගන්න අවස්ථාවේ කිව්වා කුසල මූල අකුසල මූල තෝරගෙන. එතකොට ඒවා මොනවද කියලා අපි තේරුම් ගන්නවා. කුසල මූලය. ඇයි මේ මූලය කියන්නේ? මේ මොනවද මූල? අලෝභ ද්වේෂා මෝහ, ලෝභ දේශ මෝහ. එතකොට ඒවා මුල් වෙන්නේ කොහොමද? ඒවයින් තමයි ඔය කුසල අකුසල් ඇති වෙලා අපාය දක්වා යන තරම් දික් වෙන දේවල් සකස් වෙන සංස්කාර. ඒ ආකාරයට අපි තේරුම් ගන්න එක. දැන් ඊළඟට සත්‍ය ඥාන, ඊළඟට සත්‍ය කියනවා සතර ආහාර. එතකොට ආහාර කියන්නේ මොනවද? ඒ විදිහට සත්‍ය ඥානය කියලා කියන්නේ ඒ මූලික කරුණු ටික අවබෝධ කර ගැනීම කියලා තමයි මට තේරෙන්නේ. දලොත් මහත්තයා තේරුම් ගන්න. තිරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. හොඳයි, මම චිත්‍රරාජ වස් මහත්මියට කියවෙන්න කැමති. චිත්‍රරාජ වස් මහත්මිය, මගේ ප්‍රශ්නේ නැවතත් අවධානය යොමු කරන්නම්. මේ සත්‍ය ඥානයත් සම්මාදිට්ඨියත් මම දන්නවා එකම ළඟින් එකම දේ සමාන්තර දේවල් තමයි. මොකද්ද සමාන සහ වෙනසක් තියෙනව නම් කොහොමද අපි තේරුම් ගත්තේ කියන්නේ චිත්‍ර මහත්මිය? තිරුවන් සරණයි අපේ ශ්‍රීමති මහත්මිය. උඟාතුරට ඒක පැහැදිලි කරා. ඇත්තටම ඔච්චරම ලොකු දැනුමක් නැහැ. සාමාන්‍ය විදිහට තේරුම අරගෙන තියෙන්නේ මේ සත්‍ය ඥානය කියලා කියනකොට මේ චතුරාර්ය සත්‍ය අපි දන්නවනේ සත්‍ය හතරක් තියෙනවා කියලා. මොකද්ද මේ දුක? මේ දුක කොහොමද හටගන්නේ? මොකද අපි අවසාන වශයෙන් මේක හේතුඵල ධමණි සම්බන්ධ කරලා දකින්න ඕනනේ. එතකොට මේ දුක සකස් වෙන්නේ කොහොමද? මේ දුක කියන්නේ කිහිමනම් අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ දුකට හේතුවක් තියෙනවා කියලා කියනවා. ඒ හේතුවකින් තණ්හාව මේකත් සකස් වෙන දෙයක්. සංකතයක් කියලා අපි වචනයෙන් ඉගෙනගෙන තියෙනවා. මේ සකස් වීම ගැන මොනවද දන්නේ? ඒ සඳහා අපි තවත් ඉහළට අපේ ප්‍රඥාව වැඩෙන විදියට දකින්න නම් අපි මේ ගැන තේරුම් අරගෙන තියෙන්න ඕනේ කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. නේද? මොකද්ද මේ නිරෝධය කියන්නේ? මොකක නිරෝධයක් ගැනද මේ කියන්නේ? එහෙමනම් ඒකට යම්කිසි අනුගමනය කළ යුතු පිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ පිළිවෙල කියන එකෙන් කියන්නේ කියන එක හරි විදිහටම අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ කියලා හිතෙනවා මේ මාර්ගයට ඇතුල් වෙන්න නම්. ඒ වගේම සත්‍ය ඥානය කියලා කියනකොට සකස් වීම ගැන කතා කරනකොට තවත් අපි ටිකක් ගැඹුරට මොකද අපි ධර්මය ගැන කතා කරන අය නිසා මේ සකස් වීම කොහෙද මේ සිද්ධ වෙන්නේ? මේ තණ්හාව කියන එකත් සකස් වෙන දෙයක් නේ. මේක දැකලා තියනවාද? කොහොමද මේක දකින්නේ? අන්න එතනදී අපිට ඇත්තටම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රයට අනුව මේ සකස් වීම මේ ආයතන සකස් වීමත් එක්ක සිදුවෙන දෙයක් බව Taman දැකලා තියෙනවා, දකින්න උත්සාහයක ඉඳලා තියනවාද? අන්න ඉමේනි තැනකට අපි එනතුරු අපිට මාර්ගස්ත කෙනෙක් වෙන්න බෑ කියන අදහස තමයි තියෙන්නේ. මොකද අපි හුඟක් වෙලාවට දැන් අපි අද කතා කරපු සූත්‍රය අනුව අපිට තේරෙනවා මේ අපි කම්මස්සගත සම්මාදිටියේ ඉඳගෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න හදන තැත්කිරීමක් කියලා. නමුත් ඒක ටිකක් අපහසු වැඩක් කියන එක තමයි හිතෙන්නේ. මොකද ඒ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියනකොට මේ දුක සකස් වීම සමාධිලින්ම දකින්නතුරු මේ සකස් වීම සිද්ධ වෙන්නේ කොහෙද? මේ ආයතන සලායතන සකස් වීමකින් නේද මේක සිදු වෙන්නේ? සලායතන සකස් වීම මොකක් නිසාද? මොන හේතුන් නිසාද? නාම රූප නිසා නේද මේ සලායතන සකස් වීම සිදු වෙන්නේ? ඒ ආදි වශයෙන් අපි අපිට යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒ දැනුම ඇති වෙලා ඒ දැනුම ඔස්සේ දැකීමක් සිදු වුණොත් එතනින් අපේ ප්‍රඥාව මුහු පුරා යන්න ඉඩ තියෙනවා කියන එක තමයි ඒ විදිහට තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඊළඟට මේ සියල්ලේම සකස් වීම ඇත්තටම අවසානයේදී මේක අවිද්‍යාව නිසා සිදුවෙනවා කියන එක දැකීම දක්වා අපි තේරුම් අරගෙන තියෙන්න ඕන කියන එක සත්‍ය ඥානෙ කියන එකෙන් ඒ තරම්ම දුරටම යනවද කියන එක ටිකක් පැහැදිලි මදි. නමුත් ඒ සිදුවීම සිදුවෙන තුරු කෙනෙකුට අපහසු වෙයි කියලා හිතෙනවා. අපි මේ මාර්ගයේ ඉන්නවද? මේ නිපාන ගාමිනී ප්‍රතිපදාවේ යෙදෙනවද? එහෙම නැත්නම් අපි තවමත් සුගතිගාමී වෙන අදහසින්ද මේව කරන්නේ? ඒ ආදි වශයෙන් තමාම තමාතුලින් දැකලා ඒ විදිය ගමනක් අපි යෑමක අවශ්‍යතාවයක් මේ නිවන් අවබෝධය සඳහාම නිවන් සාක්ෂාත් කිරීම සඳහාම අවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම අර අපි කලින් කතා කරපු කරුණ වලට ටිකක් හිතුණා යම්කිසි විදියකට අපි අපිට සත්‍යතුමා බොහෝම අවධාරණය කළා කිව්ව එක එක නට ඇඟිලි දික් කරන්න නෙමෙයි අපි යන්නේ අපේ ගමනක්නේ. මේ අපේ ගමනට මේක කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක තමයි දිගින් දිගටම හිතින් හිත හිත කතාවට අහුම්කන් දුන්නේ. සල්ලේක සූත්‍රය මතක් වුණා එතකොට. තථාගතයන් වහන්සේ 44ක් කරුණු පෙන්නලා කියනවා මේ අය මෙහෙම කරනවා මම මෙහෙම කරන්නේ නැහැ කියලා සතුටු වෙන්න කියනවා. ඊතරම් අස්සමද කියලා හිතන උන්වහන්සේගේ කකුල් දෙක ළඟ පෙරලිලා වඳින්න හිතෙනවා එහෙම හිතෙනකොට. අනිත් අය මෙහෙම කරනවා නමුත් මේ මම කියන පුජ්‍යලයා මෙහෙම කරන්නේ නැහැ කියලා සතුටු වෙන්න කියනවා. අන්නේ ඒ ආදී වශයෙන් කරුණු 44 ගැන හිතනකොට අපිට සතුටක් එනවනම් එතනදී අපිට තේරෙනවා අන්න මම සිල්වත් කෙනෙක්. මාතුල යම් කිසි සීලයක් කියන දේ තියෙනවා. අවංකවම මට කියන්න පුළුවන් මං සිල්වත් කියලා. කාටවත් කියන්න නෙමෙයි. නමුත් ඒ සතුට ඇති වෙනවත් එක්කම අද සත්‍යචිත්මා පාලියෙන් අපිට කිව්වා ඒකත් එක්කම පාමොක්කය ඒ ආදි වශයෙන් සීලය තමා තුළ තියෙන සීලය අවංකවම දැකලා ඇතිවෙනේ සතුට නිසා ඇතිවෙන සමාධිය. ඒ සමාධිය නිසාමයි ප්‍රඥාව වැඩෙන්නේ කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. හැමදාටම තේරුවන් සරණයි. තේරුවන් සරණයි ආචිත මාර්ගයේ අපි සත්‍යතුමාට අතේම සත්‍යතුමානි අපි දැන් මේ සිම්ති මාත්මියත් චිත්‍ර මාත්මියත් අපිට පැහැදිලි කර දීපු කාරණාවනුත් එකතු කරගත්තම මම ප්‍රශ්නේ යොමු කරේ සත්‍ය ඥානය සම්මා දිට්ඨියත් කාරණාතික සම්බන්ධ කරගෙන ඉතින් ඒකේ අර රේඛීය සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි කියලායි හැඟෙන්නේ. ඒකේ පැහැදිලි කිරීම තුළින් ඒ කියන්නේ සත්‍ය ඥානය ඇතිවෙච්ච කෙනාට සම්මා දිට්ඨියත් වෙනවා, හෝ සම්මා දිට්ඨිය ඇතිවෙච්ච කෙනාට සත්‍ය ඥානය ඇති වෙනවා, හෝ ඒ ආකාරයේ රේඛීය සම්බන්ධයක් නෙමෙයි මේ එකිනෙක හා බද්ධ වූ සම්බන්ධ වූ කාරණාවන් කියන දේ තමයි හැඟෙන්නේ. විශේෂයෙන්ම මේ සමාධිය එකඟ වෙච්ච සිත ඇති කරගත්ත කෙනෙක්, ඒ කියන්නේ හිත සමාධිගත කරගෙන පිස්සු කෙනෙක් මේ දුක කියන්නේ කුමක්ද කියලා දැනගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම දුක ඉදීමට හේතුව කුමක්ද කියලා දැනගන්න උත්සාහ කරන්න ඕනේ. දුක නැති කිරීම සඳහා මාර්ගය කුමක්ද කියලා දැනගන්න උත්සාහ කිරීම සහ ඒ ආකාරයට පැහැදිලි කිරීමකුත් තියෙනවානේ. සත්‍යත්වනේ අර මේ මේ විසුද්ධ දේශනාකින් බලලා සත්‍ය සංයුක්ත තියෙන කොටසකින් කියන්නේ අර ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණියෝ අයන් දුක්ඛ සමුදයෝති යෝගෝ කරණියෝ අයන් දුක්ඛ නිරෝධයෝති යෝගෝ කරණියෝ අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යෝගෝ කරණියෝ ආදී වශයෙන්. ඉතින් ඒ කාරණාවනුත් වෙනකොට මේ සම්මා සත්‍ය ඥානයක් ඇති කර ගන්නවා කියනකොට චිත්තමාත්‍ය කිව්වා වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම හතර පිළිබඳ අවබෝධයකට යන ගමන ඇති වෙන්න නම් අර අපි සමා භාවනාවකට යොමු වෙලා අපි සාකච්ඡා අවසන් කොටසින්ද මම මේ ප්‍රතිපදා පැත්තකටම ගෙනියන්න බලනවා. ඉතින් භාවනාවකට යොමු වෙච්ච හිතකින් ඒක එකඟ වූ සිතකින් යුක්තව දුක්ඛේ කුමක්ද කියලා අපි මේ තමන් අවබෝධ කරගැනීමේ ප්‍රයත්නයෙන් අපි නැවත පටන් ගන්න ඕනද? මම මේ නැවත පටන් ගන්න කෙනෙක් ගැන අහනවා නම් මේ මාර්ගයේ මෙතන දුර ඇවිල්ලා පොඩ්ඩක් හරි මාරු විසිරලා ඉන්න කෙනෙක් හැටියට මම දැන් හිතමු මට නැවත මේක මගේ මාවතට එළඹෙන්න ඕන නම් ස්කොයර් 1 එකට ගිහිල්ලා නැවතත් හිත භවනාකට වාඩිලා හිත එකඟ කරගන්න. මේ කුමක්ද මේ දුක, මොන ආකාරයට මේ දුක මාතුලින් මම ඇති කරගා ඇති වෙන්නේ කියන තැනින් පටන් ගන්න ඕනද සත්‍යත්‍යමානි කියන දෙයට අවධානය යොමු කරගන්න කැමති ඉතුරු පැභාගේ තිරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. බොහොම උතුම් ධර්ම කාරණා බොහොම පිං සම්බන්ධ වෙනවා. දැන් දුක කියනකොට අපි ධර්මානුකූලගෙනගෙන තියෙනවානේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ, ඊට පස්සේ මේ විපරිණාම දුක්ඛ කියලා. ඔය සංඛාර දුක්ඛේ තම ඔය අපි අර මත්පින්ඩක සූත්‍රයේ ක්‍රමයට අපි ඉගෙන ගන්න හදන්නේ. මේ දුක තියෙනවා, ඒක මවා ගන්න පැටව දාන හැටි. දුක පැටව දාන හැටි, දුක බිත්තර දාන හැටි, දළු දාන හැටි පේන්නු. ඒක වෙනම විදියක්. දැන් තව විදියකට බලන්න පුළුවන්. බුදුහාම දේශනා කරන පැහැදිලිව මේක දුකයි කියලා තේරුම් ගන්න. ඒකමයි මං කියන්නේ කියලා. මේ දැන් ශාරීරිය බැලුවම මේ දුක කියන වචනේ සමහරට ගොරෝසු වැඩි අපි දැන් පාවිච්චි කරලා අසාර්ථකයි. මායාවක්, මේ හීනයක්. ඒක ලේසිම් බලන්න ශරීරයේද පස්සේ ශරීරයේ තියෙන තත්ත්වය ගැන දුක දකින්නවා කියන්නේ ඒක රූපයේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ ඒක දෙන දුක. එතකොට ඊට පස්සේ දැන් ධර්මයේ යමෙහිඳ මේක දුක අඩු කරගන්න පුළුවන් විදි තියෙනවා. දුක අඩු කරගන්න පුළුවන් විදි තමයි දැන් අර මනස චෝදනා කරන්නේ නැති වුණා. විශේෂයෙන් සීලේ තියෙන එකයි. සීලේ මට අනවජ්‍ය සුඛයක් දෙනවා. මම නිවැරදි කියලා මට සීලේ අපි ඔකට කියන හෘදේ සාක්ෂිය කියලා. ඒක මට චෝදනා කරන්නේ නැහැ. අනිත්‍ය චෝදනා කරන වෙන්න පුළුවන්. එයා මට චෝදනා කරන්නේ. අර මහ කච්චානහල් කියන්නේ පරේ වචනා චූරු නේ පරේ වචනා මුනි අනිත් කෙනෙක් ඔයා මුනිවරයෙක් කිව්වට ඔයා මුනිවරයෙක් නෙවෙයි. ඒක තමන්ට තේරෙන්නේ. නේ පරිවචනා චෝරු තමන් අනිත් පොරෙක් කිව්වට හොරෙක් වෙන්නේ. අත්තානංචේ යතාවේති දේවාපිනං තතාවිද. තමන් තමන් ගැන දන්න විදිහට දෙවියොත් දන්නවා. ඒ නිසා මම මා ගැන දකින්න උත්සාහ ගන්නවා. අර සීලය අවශ්‍ය වෙන්නේ ඒකට. මම නිවැරදි කියලා තේරෙනවා. ඔය සීලය සඳහා ඉන්ද්‍ර සංවර උදව් වෙනවා. ඒවා එකින් එකට එන්නේ විදිහට. එහෙම වුණාම මට මේක දකින්න වෙලා වැඩි. ඉන්ද්‍ර සංවරය තිබුණා මම වැඩිපුර ත්‍රූප වාහිනිය ළඟ ඉඳ හදන්නේ. තහනම් නැහනේ. අප්පො කට්ටි පහයිනේ දැන් රකින්න තියෙන අර සීල් බැලුවාම ඕනතරම් ඔකට පුළුවන් ඕන channel එකක් දාලා බලන්නත් කැමතික. නමුත් ඒකේ මේ මාර්ගය හොරනවා. මනස ගොරෝසු වෙනවා. මනස පුතු ජන වෙනවා. එහෙනම් දැන් අපි භවයේ අපිට සැලැස්මක් තියෙන්න ඕන. භවයේ සැලැස්මක් කියන්නේ ආය අර සතර පායට වැටෙන්නේ නැති වෙන්න. තිරිසම් പ്രേත අසුර නිරේ කිනවට යන්නේ නැති වෙන්න. ඒකද සැලසුම් වෙලා තියෙන්න ඕන අපි. ඒකට සීල උදව් කරනවා. ඊට පස්සේ ඉන්ද්‍ර සංවරය ඒකට කියන අභ්‍යාසයක සුඛ කියලා. අභ්‍යාසයක සුඛ කියන්නේ තෙත් වෙන්නේ නැහැ. ආශ්‍රව ආයි තෙත්වි ආයි ගලන්නේ නැහැ ඒකට. ඉන්ද්‍ර සංවරය තිබුණාම. ඒක තහනම් නැහැ. ඔය ඇත්තන්ට ඒ කියන්නේ සාමාන්‍ය පහක් තරගේ නැත්තම් කොහොමද තහනම්. නමුත් තමට තේරෙනවා මේක මේ විදිහට කියෙන්න ඕනේ කියලා. ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. කෘත්‍ය ඥාන කිය ඕකට. කෘත්‍ය කියන්නේ මේක නැති කරන්න ඕනේ කියලා දන්නවා ඒක. මේ ටික අඩු කර ගන්න ඕනේ. එතකොට දැන් පොදුවේ දැන් ඔය හැමතැනම දැන් ධර්මයේ හැම එකේනා කතා කරන නිසා එක එක අදහස් තියෙන නිසා වැඩිපුර මතවලට හුම්කම් දෙන්න එපා. මත කියනම හැමෝටම වෙන වෙනම තියෙනවා. යුනිවර්සිටි කියලා එකක් පින්න ඔය වෙස්ටර්න් ඔස්ට්‍රේලියා යුනිවර්සිටි එකේ මම දන්නේ කවුද ඔස්ට්‍රේලියාවේ ඉන්න මේ කොමීඩියන් කෙනෙක් තමයි ආ ප්‍රධාන දේශනී කරේ. ඒ බොහොම ලස්සන දෙයක්න කිව්වා අදහස් ටික. ඉතින් ඒ නිසා මේ ඔපිනියන්ස් කියනම තියා ඒට අහුම්කම් දෙන්න එපා. තථාගතයන් වහන්සේගේ දේශනේ තේරුම් බේරුම් කරගන්න පමණක්. අර භික්ෂුව මෙහෙම කිව්වා, මේ භික්ෂුව මෙහෙම කිව්වා, ඉන්ද සාකච්ඡාදී මෙහෙම කිව්වා කියන එකට විතරක් යන්න එපා. කෘත්‍ය ඥානය කියන්නේ තමන්ට තේරෙන මේ දුක අඩුවෙන්ට මට මේක උදව් වෙනවා කියලා. ඉතින් වඩා අපි හැමදාම කතා කරන විදිහට මූල කර්මස්ථානේ නැත්තම් ලේසි ආගම ගෑවෙන්නේ එහෙම කිව්වහම මූල කර්මස්ථානේ තියාගන්න වෙනවා. ඊට පස්සේ අර සම්පජඤ්ඤේ සති සම්පජඤ්ඤේ කියලා කියන්නේ තෝ ඉන්ද්‍රිය හතරකින් මේ ඉරියව් හතර ගැන කල්පනාවකින් ඉන්න ඕන. එතකොට මේ ශාරීරියේ මායාමයේ සැලවිල්ල මේ භූත භාවි මේ පපිත් එකක් වගේ මේක යන හැටි තේරෙන්නේ මේක මේ නිකම්ම හෙලවිල්ලක් විතරයි කියලා ඊට පස්සේ අර ධාතු මාත්‍ර දක්වාම යන්න පුළුවන්. ඒ ධාතු මාත්‍ර දක්වාම ගියාම පේනවා අර පරම ශූන්‍යතාව කියලා. අර භික්ෂුණා සොන්දරිය ශූන්‍යතාව කියලා දෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන් නිසා යමක් හටගන්න තත්ත්වයක් මේ තත්ත්වේ මට ලැබිලා පේනවා, මැනිෆෙස්ට් වෙනවා කියලා කියන්නේ. මට පේනවා මැනිෆෙස්ට් වෙලා මේ වෙලාවේ මෙහෙමකක් තියෙනවා කියලා. මොකද හේතු බංගා නේතුද්දෙත් ඒක හේතු නැති වෙනාම කි නැත්තු වෙලා යනවා. ඒකට අර ඒක හොඳට කියන්නේ කලින් නොතිබීම හටගෙන ඉතුරු නැතුම නැති වෙනා කියලා. මම මේ වචනේ හරියට කියනවද දන්නේ එහෙම කියන්නේ. ඒ නිසා අවංකව තමන්ගේ පහක් නම් තියෙන පහ තියා ගන්න. හතරවෙනි එක විශේෂයෙන් වැදගත්. තර බෝසත් පවා හතර කැඩුවේ නැහැ කියලා දන්නවනේ. ඒක උතුම්ම දේන. ඒ නිසා හතර තියාගන්න. හතරවෙනි එක. අනිත් ඒවාට යන්න කියනවා නෙවෙයි. හතරවෙනි එක ගැන අපි දක්වන මේ සැලකිල්ල අඩුයි කියලා තේරෙන කතා කරන්න අපට. එනිසා ඒ සඳහා අට උදව් වෙනවා. අට කියන්නේ අර සම්පප්පලාපක පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලා බෝසත්වරේ හැමතිස්සේ මේ ඒ අටෙන් ඉන්න හදනවා කියලා. එතකොට මූල කර්මස්ථානයක් ආස්වාද ප්‍රස්වාස බලනවා නම් ඒක බලනවා. සිතී දකිනවා නම් නැත්තම් අනිත්‍ය ප්‍රසංයුත ශුන්‍යතා ප්‍රසංයුත දේශනයක් ගැන කතා කර හිතනවා නම් මේක මෙහෙම නේද අර දැන් කිව්වා ජය බුදුරජාණන් වහන්සේ ඒ සල්ලේක ඒ තමන් ගැන ඒ උපසමානුස්සති තිනේ ධම්මානුස්සති තිනේ බුද්ධානුස්සති තිනේවා ඒවා චාර්ජ් ඒවගෙන් චාර්ජ් වෙන අපේ ස්පිරිචුවැලිටි ආධ්‍යාත්මික ගවේෂණය. එතකොට අර මූල කර්මස්ථානේ තියාගෙන ඒකට උදව් වෙන જાති. ඔයetto කතා කරන චතුරාර්යකා කියලා ඒව ගාථා කියා මෙහෙම මෙහෙමයි කියලා කියන්න නෙවෙයි. එක එකන එක එක ක්‍රමයකට කියන තමන්ට ගැළපෙන විදිහට ඒක බලනවා. නමුත් සත් ඉන්ද්‍රිය හත් පාවිච්චි කරන විදි ගැන කල්පනා කරන එකත් උදව් වෙනවා. සතර ඉරියව් විශේෂයෙන් උදව් වෙනවා. ඒ සම්පජානකාරී කියලා කිව්වේ ඒකයි. ඉරියාපත භාවනාව. ඒ කියන්නේ හැම එකක් නෙවෙයි. සමාධිය ඉඳගෙන ඉන්නකොට මේ ශරීරය දැන් ඉඳගස්සලා නේද තියෙන්නේ. මේක දැන් නාවනව නේද? මෙන්න මේ දත් ටික දැන් අත හොල් හොල්ලා දත් මදිනවා නේද? කිච්ච යාල ධාතු මනසිකාරය දක්වනවා. ඒක තමයි කුත්ති ඥානය කියන්නේ. ඒ කෘතඥානය කිව්වහම තථාගතයන් වහන්සේ නම් මේක දැක්කන්තිමේදී නැත්නම් තමන් කෘතඥානයි කියනකොට තමන්ට තේරෙනවා මේ දුක මැවිලා ආවා මම මේක කලහම නේද මට මේ දුක අඩු වෙන කියලා තමන්ට තේරෙනවා ඒක මොන්ටිසෝරි කෘතඥානයි මේක අපි හිතමු ටීවී එක බලන ටීවී එක බලනකොට මම ඒක මගේ හිත ඇවිස්සෙනවා නමුත් අර වර්ණයටයි සද්දෙටයි කැමැත්තක් තියෙන මුල් ලෝකයේ මොකද වර්ණ ඇහ සහ කන කියන එක දිනු කරන්න පුළුවන් ඉන්ද්‍රිය පද්ධතිය. අපි හිතමු ටීවී එක බලනකොට මනස ඇවිස්සෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඔෆ් කරන එක. ඒකත් කෘත්‍යඥාන. කෘතඥානය. මගේ හිත ඇවිස්සී ආවා මේක කරපු ගමන් මගේ දුක අඩු වුණා මගේ තණ්හාව අඩු වුණා මගේ ද්වේෂය අඩු වුණා මගේ ලෝභය අඩු වුණා කියලා තමන්ට තේරෙන. එතකොට මේ මාර්ගය ප්‍රකට කරන ප්‍රශ්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුසා උදාහරණගේ ප්‍රාතිහාරයන් අතර අනුශාසනා ප්‍රාතිහාරය උතුම්ම උනේ ඒකයි. ඒ නිසා ටිකක් සමහර ඒවා ටයිබෝවන් කියන්න වෙනවා බොහෝ දේට. මං කලිනුත් කියලාදී සම්පන්නෙ මේක Hindu කතාවක් නිසා නමුත් අපි බෞද්ධ කියලා කියමුකෝ. බොහෝ මුතුම් තාපසේකු. ඒ වගේම බොහෝම ධාර්මික ගුණවන්ත ධනවත් මුදලාලි කෙනෙකු සිටුවරේකු. සක්‍රදේවයන්දයන්ගෙන් වරන් ඉල්ලුවලු පින්දීලා පෙත්තාවතාචාන් මෙහි අම්බදම්පු සබ්බි සේවන සබ්බ සම්පත් හිද්දියා සර්ව සම්පත් සිරිපිරණ සඳහා මේ පින් අනුමෝදන් වාකිය ප්‍රාර්ථනා කරා. එතකොට අර ධනවත් සිටුවරයාට නැත්නම් මුදලාලි මහත්තයාට ව්‍යාපාරිකයාට මිලියන 100ක ඩොලර් මිලියන 100ක වාසියක් ආවා. ලැබෙන්න සැලැස්ස අපිට මොන හරි තෑග්ගක් කිට. තාපසයාගේ එයත් උදව් කරන්න කිව්ලේ එයාගේ මේ පැල්පත ගිනි ගත්තා. එතකොට ඇහුවලු අපිට මාතලි කියලා මම මේක දුම් බෞද්ධ කියලා කියන්නේ නේද මම මොකද එහෙම කියලා කියලා. එතකොට කිව්වා ආරයක් කර්ම අරගෙන තවත් යන්න තියෙනවා. එයා හොඳ දේවල් කරනවා. ඒ නිසා එයා සසරේ ආවි. මේ තාපසතුමාට තියෙන එකම ඇල්මයි එයා මේ අවුරුදු 37 කලින් ඉඳන් හිටියේ මේ පැල්පතට කැමතියි. ඒ පැල්පතේ ඉඳලා ඒ කුටියේ ඉඳලා භාවනා කරනවම කැමති. ඒකත් නැති කරාම ඔක්කොම සින ලෝභකම් අයින් වුණා. සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් මොනවාද? අර කුමාර කස්සප මාතාව දරුසෙනි හසයින් කරලා සත්‍ය අවබෝධය කරවනවා. ඒ වගේ අපිට සමහර ඒවා එනවා උදව්වට. එන උදව්ව තේරුම් ගන්න විශ්සලාගෙන එන ආශිර්වාදයන් කියලා ඒක ආශිර්වාදයක් එක ගන්න. ඒක වෙනවා එතකොට. එහෙම වුණාම ඒ සිංහාට යන්න ලේසි අපිට. සමහර ඒවා නිසා. ඒසත් ධර්මාර්ගය අත්හරින් නැතුව මොන දේ ආුණත් ධර්මාර්ගය අත්හරින් නැතුව ඉන්නට ඕන. ඊළඟට අර සූත්‍රයේ ආපාක් සූත්‍රසි ගියාවක් ගියොත් එහෙම තමන් අවංක ඒ මාර්ගය යන වගේම විශේෂයෙන් මාර්ගය නැත්තන්ට එනවා දෝෂාරෝප. ඒ මනකොට ආදී මාර්ගය යනකොට අවංකෝ ඇත්තට සමාවත් දෙන්න ඕන. ඒ සමාව දෙන එක හරීම හොඳ දෙයක්. කර්ම ශක්තියට අනුරූපවත් එක එක જાතින අපට. ඒ නිසා සමාව දෙන්න ඉගෙන ගන්න ඕන. තමන්ට සමාව දෙනවා වගේම අනිත්ට සමාව දෙනවා. එහෙම ඉගෙන ගන්න ඕන අපි. මාර්ගයේ පිවිසෙන්න පුළුවන් එතකොට. එනිසා මේ සූත්‍රයේ විශේෂයෙන් කියවේ අවංක භාවයේ වැදගත් විශේෂයෙන් සමාජගත සත්‍යයක් කියනවා නම් සමාජය මුලා කරන්න නැතු ඉන්නට ඕන. සමාජයෙන් වරප්‍රසාද ගන්නවා නම් ඒකට ඒ විදිහට ඉන්න ඕන. එහෙනම් මේ මොකද කතන්දරයක් තියෙන නායකහාමරම කියල බොහොම හොඳ හොඳ මිත්‍රයෙක් ඇත්තට හොඳ නැල්ලු යත්නායක කෙනෙක්. ඉතින් නායක හම්දරන්ගේ ගෝල මේ යාළු යන්නට සිවුරලා මේ පන්සලි දාක සභාවීම කාගිදුත් එක ගියාලු. ත්‍යාර හාමුදුරු ඇවිල්ලා හම්බල කියලානිය බලන්නකෝ මෙහෙමුණා කියලා. එතකොට අර නායක හාමුදුරුව කිවලු ඇති අන්තන් එයා ඊළඟ ආත්මීහරකෙක් නොබී බේරුණා කියලා. ඒකින්ද ඉගෙන සතුටු වෙන්නේ කියලා. ඊට පස්සේ මේහාන්ට තේරෙනවා මොකද්ද මේ අපේ හොඳ හාමුදුරුව කිව්වේ කියලා. අර තිබිච්ච කොන ඒ නරක ගති ගුණයන් කියලා හොඳ පැත්තට හැරලා බණ භාවනා ජීවිතයක් ගත කළා තාපස ජීවිතයක් ගත කරන්න හිතාගත්තා. ඒ නිසා ඒ අපි සමාජයේ ඉන්නකොට එක එක පැති වලින් අපිට දක් එනවා සමාජගත සත්‍යයන් හැටියට. ඒ නිසා අපි ගෝ පරිසංගත සෝෂල් බීන්ස් ලා නිසා තවුරුදු 10ක් ජීවත් 15ක් ජීවත් වෙයි අපි දැනට හිතන හැටියට. බුදුහාමන් දේශනා කරන්න ඉතලෙන් ඊළඟ හුස්ම එනකොට ඉවරයි කියලා. අපි හිතමු ඉතින් අපි මොකද්ද මේ මොන විදියට බැබලෙන්න හදාන්නේ තෝ. ඒ වගේ. දැන් මෙතන තියෙන චූටි පුටුවක් ඉතින් සමහර අය ඇවිල්ලා වාල්ට පොඩි පුටුවක් තියෙනවා. ඒ පුටුව ලෝකේ තියෙන හොඳම පුටුවයි කියලා ඒ පුටුව හිතනවා නම් දැන් හොයත්තුවක් දන්නේ නැහැ මේ පුටුව මොකක්ද කියලා. ඒක ලස්සන හදපු හොඳ පුටුවක් හැද. ඒ පුටුව හිතන ලෝකෙ තියෙන හොඳම පුටුව මමයි කියලා. ඒ වගේ තමයි මා හිතන්නේ. මං වචී සංඛාර, කාය සංඛාර anu ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා විඥාන, වේදනා, සංඥානුව මම හිතනවා අනිත්‍ය මම දැන් මෙච්චර ගානක් මම දන්නවා. මගේ කටහඬ අඳුරන මගේ රූපේ දන්නවා. කියලා මට ලොකු රැකවරණයක් සසරින් එන්න අර පුටුව කවුරුත් දන්නේ නැහැ හැබැයි. අප්‍රිකාවේ ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ මේ දර සාකච්ඡා ගැන. අපි හිතමු අපි හිතන්න මහ ලොක්කුයි කියලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න දොස්ලේ කෝටියක් දෙකක් ඉන්නවා නะ. තුන් දෙනයි දන්නේ. හැබැයි කෝටි 350ක් ඉන්නවා නะ. දෙන්නයි දන්නේ. ලංකාවේ කෝටි 20ක් ඉන්නවා නම් කවුරුත් දන්නේ. නමුත් අපි මේ මම කියන කෙනා ලෝකෙ මං හිතනවා මේකම අකනිතා දක්වාම සද්ද මනුස්සාවේසුන් කියයි කියලා අපි හිතනවා මං කියපු දේ මහා බ්‍රහ්මයාට අනුමත කරන්න ඕන කියලා තමයි මං හිතන්නේ. ඉතින් එහෙම නැත්නම් අපි නෝන්ට උදව් කරගනිමින් බින්දුවක් බවට පත් වෙමින් තථාගතයන් වහන්සේ ඒ සල්ලේක ප්‍රතිපදාව හොඳයි මතක් කර ප්‍රකිටින් වහන්සේගේ ප්‍රතිපදාව කැමයන් යන්න එක පිටෝකණික තමයි එතකොට අතරමං වෙන්නේ භවයේ සලසුන් සහගත කරගත යුතුමයි භවයේ සලසුන් සහගත කර යුතුමයි කතා කරන්නටත් එක්කමයි කියන්නේ සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු අනේ කල්‍යාණ මිතු මිත්‍රයන් අට මා විවෘත වර්ධනා කරනවා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි තෙරුවන් සරණයි කියලා දුනාට මම සත්‍යත්මනි ආමේ සත්‍යත්මනි දැන් අර අහලා තියෙන විදිහට මම දන්නේ නැහැ මේක ත්‍රිපිටකයේ තියෙනවද නැත්නම් අටුවා විස්තරයකද තියෙනවා කියලා මේ අර ගටිකාරතුමා අර මේ පෙර භවයේ අර මනුස්ස භවයේ ඉන්න කාලේ එතනදී අනාගාමී වෙලා තියෙනවනේ ඒතර අනාගාමී වෙලා ඉන්නකොට එතන සඳහන් වෙනවනේ එක තැනක සඳහන් වෙනවා එතුමා ජීවිතාව කරේ අර වළං හදලා වළංගෙන් හන්දියට තිව්වම එතෙන්දී හම්බෙන මිනිස්සු එතෙන්දී ඒකට හරියන වටිනාකමට ආහාර පාන තියල යනවලු. ඒකින් ජීවත් වුණා මේ මුදල් පරිහරණය වගේ දේවල් වැළකුණා කියලා. ඒ වගේ සීලයක් මේ අනාගාමී තත්ත්වයට එනකොට ඒකත් මේ Brahmacharya කියන පැත්තට වැටෙනවද නැත්නම් වෙනත් පැත්තකට වැටෙන දෙයක්ද? අපි අද Brahmacharya කියන්නේ non sexual life එකට. No sex. අද කතා කරේ ඒක. එතකොට අනාගාමි නම් අනිවාර්යෙන් එයා Brahmachari තමයි. නමුත් එයාගේ ජීවිතයේම ගතිකාරණේ නිසා එයා මේ විදිහට තමයි ඒක සිද්ධ වුනේ. දැන් විසාක වගේ ඇත්තු ඒ සික්තුමා අනාගාමි නමුත් එයා ඒ ජීවිතයේ විදිහට ගත කළා. මම දන්නේ කොහොම ගත කරාද කියන්නේ ඒක කියන්නේ මේ අර ඒ ගතිකාර බ්‍රාහ්මණගේ ජීවිත කතාව නම් අර විදිහටමයි තියෙන්නේ. මේ හැබැයි අත උතුම් මිත්‍රෙන්ල ඒ කටට උදව් කරන්න ඇති. මොකද එක්කෙක් ගෙදර කෑම හිම හදන බුදුහාමුදුරු ගේ හොඳම යාළුවානේ බුදුහාමුදුරු දමින කාර්යවත් ගෙවල් වලට යන ඒ ගෙදෙට ගිහලා කුසියටම ගිහිල්ලා පාත්‍රයට බෙදාගෙන යනවා. ඒ කුසියට ගිහිල්ලා බුදුරෙක් කියන්නේ නෑ සාමාන්‍ය. මෙයාට සතුට කියන්නේ දවස් ගානක් කන්න තින්නවලු. අම්මලා තාත්තලාට දෙනවා. බුදුහාමුදුරු මට මෙච්චර සැලකිල්ලක් දැක්වුවා නේද? මගේ කුසියට ඇවිත් මගේ කෑම ටික බෙදාන ගියානේ කියලා. ඒ නිසා මේ ඒ චරිත කතාව නම් පුදුම වෙනම කතාවක් වෙන්න ඕන. නමුත් ඔය Brahmacharya කතා වෙදී නම් එතුමාටින් ඒ විදිහයි. අම්මා තාත්තරකගෙන හිටියච්ච. අර අම්මා තාත්තා දුර්වල නිසා තමයි ඒ කොහෙවත් ගියේ නැත්තේ. වෙන ඒ සත්‍ය අවබෝධය කරගන්න අය මෙහෙම කතාවක් කියනවා. පොළව කොටන්නේ නැහැ, ගින්දර පත්තු කරන්නේ නැහැ. ඒ ගින්දර පත්තු කරේලේ පොළව කෙතිල්ලේ තියෙනවා මේ භවයේ ප්‍රවැත්මට දෙකක්. ඒක ධර්මයේ සමහර තැන් වල සඳහන් වෙන ඒක කෙරෙන්නේ ගස් කොළන් කඩන්නේ නැහැ ඒ වගේ දේවල් වෙන්නේ නැත්තම්. ඒක හිතන්න ඕන කාරණා. හිතන්න ඕන කාරණා. ඉදිරිපත් කරන්නේ තේ එකයි මේ පොළොව ආරන්නේ තේ එකයි. ගස් කොළන් කඩන්නේ නැති එකයි. දැන් අද බ්‍රහ්මචාරි කතාව නම් අපි කතා කරන්නේ මේ නම් sexual life එක. beyond sexual a commitment එක නැති එක. හැබැයි මම කලින් කිව්වා වගේම මේක කන්ඩම් කරන කතාවක් නෙවෙයි ඒක. ඒක වෙනම විදිය. විශේෂ භාගයක් පුරුෂ භාගයක් ස්ත්‍රී මේක එකතු වෙනවම තමයි අර තන්ත්‍රය කියන්නේ එතකොට තමයි මේ කොන්සෙස්ටන්ස් එක පිබිදෙන්නේ කියලා. ඒවත් මතකේ තියෙන්න ඕන. බුදු සරණයි. මං හිතර මං ඊගෙන කතා කරා කියලා මේ ප්‍රශ්නෙට ඔබතුමාගේ උත්තරය අමනු ඒ කියන්නේ බුදු සරණයි සත්‍යීතුමා මම අහලා තියෙනවා ඒ ගතිකාර ජන්වහන්සේගේ දෙමව්පියන් අන්දයි ඒක නිසා එතුමාට ගිහි ගෙයින් ඉක්මෙන්න බැරි වුණා ඒ දෙමව්පිය දෙදෙනාට අප උපස්ථාන කරගෙන ගිහි ගෙයින් ඉඳගෙන මේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ඒ වගේ හිටියා කියලා තමයි අහලා තියෙන්නේ සමහර විට ඒ හේතුව නිසා වෙන්නේ නැති පැවිදි වුණේ නැත්තේ කියලා ඔව් ඒක එහෙම තමයි තියෙන්නේ අන්ද අම්මයි තාත්තයි සැක ගන්න නිසා තමයි හිටියේ ඒ කාශ්‍යප බුදුහාමරගේ හොඳම දායකය හැටියට ඒ ගතිකාර සූත්‍ර අපි සාකච්ඡා කළා ඒක තියෙනවා ඉතින් තාම උන්වහන්සේලා ලෝකෙ වැඩි සිටිනවා ඉතින් තායන වගේම යත්තන්ටත් ඇහෙනවා ඕවා ෆ්‍රීකවෙන්සි වැඩි කරගන්න ඕන ෆ්‍රීකවෙන්ස් වැඩි කරගන්න ඕන. ඒකට තමන් තනි නෑ. තමන් තනි නෑ. රද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. බුදුසර. හොඳයි අන්කල්ලාන් මිත්‍රන්ට තියෙනවද දහස ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න? එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරමු. මම හිතනවා ඉතාමත් වැදගත් ධර්ම කාරණාවන් ගන්නවා කවුරුත් සාකච්ඡාවට ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ ඔස්සේ ලැබුණු සතියේත් සාකච්ඡා කිරීම සඳහා මාතෘකා හැම නැත්නම් ධර්ම කාණ්ඩයන් ගොඩ ගන්නවක දිස්මතු වුණා. ඒ අනුව ගැළපෙන දේශනාවක් ලැබුණ සතියේදී අපි යෝජනා කරගමු. මම ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරන ශ්‍රීමති මහත්මිය අද සාකච්ඡාවේදී ඔබතුමීට මතු කාරණා ඇසුරෙන් කිසියම් යමක් තියෙනවා නම් ඉදිරි සාකච්ඡාවකදී මතුකර ගන්න. ඔබතුමී විශේෂයෙන් ඒ වගේ කාරණා ගැන අවධානය දක්වන හින්දා යෝජනාවක් කරන්න පුළුවන්. ඉන් අනතුරුව සත්‍යීතුමාට යොමු වෙලා සාකච්ඡා නිමා කරමු. ඔබතුමීට යෝජනා කරනවා මේ සාකච්ඡාවේදී අපි පින්දීම් කටයුතු කරන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. සත්‍යීතුමාට මේ සාකච්ඡා ඉවර නිමා කරන්න ඔබතුමීට යොමු වෙන්නේ තිනවන අදහසක් ලැබුණ සතියේ සත් මාතෘකාව කරකට කමන්නේ. ඇත්තටම බලත් මහත්තයා මේ අද සාකච්ඡාව පිළිබඳ අදහස් අපි සූත්‍ර දේශනා කීපකින් මේ සාකච්ඡා කරලා තියෙනවා. අද සාකච්ඡාවේදී සත්‍යීතුමා ඒ කරුණු ගැන බොහෝ අදහස් අපිට ඒවා පැහැදිලි කරලා දුන්නා. ඉතින් තවදුරටත් ඉතින් කියන්න තියෙන්නේ අපිට හේතුඵල ධර්මයේ පිළිබඳව තව තවත් ඒ කියන්නේ සම්මාදිට්ඨියකට පත් වෙන ආකාරයේ දේශනාවක් ලැබුණත් හොඳයි කියලා. දැන් අපි අන්තිමට ඒ தත්ත්වයට න්යාවේ දැන් තමන් ගැන තමන්ගේ පංච උපාදානස්කන්ධ ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ත්‍රිලක්ෂණය ගැන හේතුඵල ධර්මයේ ගැන බලන ආකාරයේ විද්‍යටනේ සාකච්ඡාව යෙදුනේ ඒ ආකාර සාකච්ඡාවක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. හොඳයි. තිරුවන් සරණයි. හොඳයි. අපි ඒ ආකාරයෙන් තමයි මගෙත් බලාපොරොත්තු අපි හසු වෙමු. මම දැනට හිතට ආපු අදහසක් කියන සූත්‍රයක් හිතෙන්නේ නෙමෙයි අර සත්‍ය ඥාන සම්බන්ධව කතා බහට ලක් වෙන විදිහට සාකච්ඡාවක් යොමු වෙමු කියලා යෝජනා කරනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා ලැබෙන දින කිහිපය තුළ අවස්ථාවක් ලැබුණ සවන් දෙන්න මෑත කාලේ ඔස්ට්‍රේලියාවට වැඩම කර සිටින කුමාර කාශ්‍යප මහතුරු දේශනා කරපු දේශනාව වලට සවන් දෙන්න මට තාම බැරුණා ඒක කරන්න. ඉතින් ඒ සාකච්ඡාවලදී සත්‍ය ඥාන ගැන කතා බහට කතා කරලා තිනවා කියලා තිනවා. ඉතින් ඒ කරුණුත් සම්බන්ධ කරගෙන අදාළ සූත්‍ර දේශනාවන් සම්බන්ධ කරගෙන අපිට පුළුවන්කම තියලා පුණ සතියේදී මේ පැත්තට අපි ආලෝකය යොමු කරගන්න. ඉතින් අපි කලින් කියන වගේ ඒ ගෞරවනීය සාන්වාස් කියන ගියාමක් මතක් කරපමණින් අපි ඒ කිර දුවිදිපද සත්‍යයි කියලා යෝසියෑමක් නෙමෙයි. ඒ තුළින් අපි ඉංගියක් ලබාගෙන අපි විසින් අපිම දකිමින් අපිම සූත්‍ර පරිහරණය කරමින් හොයන්න උනන්දුවක් ඇති කරගෙන පමණයි. මොකද මම ඒම සඳහන් කරේ මොකද විවිධ කවුරු සයින්වාස්ල කවුරු කරමින් ඉන්නවා. ඉතින් අපි හැමෝටම කවුරු කරනවා. නමුත් අපි අර ඉංගියක් අරගෙන අපි තුළින් හොයන්න බලමු. ඒක මාතෘකා කරගෙන ලබන සතියේදී කියලා හිතුණා. ගැලපෙන සූත්‍රයක් මම නම් කරන්න ඉන්සරේ. හොඳයි. තිරුවන් සරණයි. මා සත්‍යතුමාලිය වෙන සත්‍යතුමානි අපි අදර්ශී සාකච්ඡාණි වුණා කියලා මම තිරුවන් සරණයි. දැන් සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. පිරිසිදු සිතින් කෙන දහම් පෙතුම් අදිස්ථානයන් ඉෂ්ට සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. මෙස හොඳ පෙතුම් රසක් හොඳ අදිස්ථානසක් කරමු. ඊටතරේක මම මතක් කරන්නම් මේ සූත්‍ර දෙවෙනි කොටස සම්බන්ධ දේ අපෙන් තමයි තුදු බ්‍රහ්ම කෝකාලික සූත්‍ර දෙකේ තියෙන ඒවා විශේෂයෙන් මතක තියාගන්න ඕන. කවුරු හෝ ආධ්‍යාත්ම මාර්ගයට පිළිපන් බුදුන් හෝ බුදුන් නොවූ කෙනෙකුට නිග්‍රහ කරන්න එපා. විතරාගී මාර්ගයට පිළිපන් කවරෙකුට හෝ පාප වහන්සේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. කාටවත් අපි නිග්‍රහ කරන්න හොඳ නැහැ. එතු සම්මාදිට්ඨියද අසම්මාදිට්ඨියද කියන කතාව වෙනම දෙයක්. සයින් ආධ්‍යාත්ම මාර්ගයට පිවිසි කිසි කෙනෙකුට නිග්‍රහ කරන්න හොඳ නැහැ. තමන් ඉහළ යන්නේ නැහැ මොකද මාර්ගය නිසා. අපේ සිත්වල සද්ධා විරේ සති සමාධි ප්‍රඥා මොහුකුරා ඒවා සසර වසනතුරු දා ගති පැතුම් මෙති කල්්‍යාණ මිත්‍රයන් කල්්‍යාණ මිතුරියන් පමණක්ම ලැබේවා, සුඛිත සම්පත්ම ලැබේවා. මේ ජීවිතේ මේ භවයේ මේ සිර දරා පෝෂණය කළ ඒකාන්තාව මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා. දල්වත් මහත්මාට බොහොම පිං. කල්්‍යාණ මිත්‍රයන් මිතුරියන් පැමිණාට පිං, කතා කළාට පිං. ඒ කාටත් කාගේ කාටත් එක ධර්ම උත්තේජනයක් එකම දෙයට මතකෙ තියෙනවා. ගේ ගිනි ගන්නවා. ගේ ගිනි ගන්නකොට අපි පුත්‍රාක පාඨ කරන්නේ අපි යලි යලිත් එක කියන නිසා අපි පුත්‍රාක පාඨ කිරීමක් නෙවෙයි කරන්නේ. මේ ගිනි ඒ ගිනි ගත්ත වෙලාවේ මේක එළියට යากන්නේ කොහොමද කියන එක දකින්නවා. අපි වාසනාවන්ත තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයට යන්න හැමෝම ගැන ලැබීම ගැන උන්වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අපි නමස්කාර කරනවා. කෝටි ප්‍රකෝටි වාරයක්. ඒ තථාගතයන් වහන්සේටත් ඒ මාර්ග අනුගමනයකට උත්තමයන් උත්තමාවියන්ට කෘතඥතා පූර්වක නමස්කාරය වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා